නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අතේතං නාන්ව ගමෙය්‍ය නප්පටිඛංකේ අනාගතං යදතේතං පහේනන්තං අප්පත්තංච අනාගතං පච්චුම්පන්නංච යෝ ධම්මං තන්ත තන්ත විපංසති අසම්බේරං අසංකුම්පං තං වින්ද්වා මනුබ්‍රෝහයේ අජ්ජේව කිංචං ආසම්පං කෝජඤ්ඤා මරණං සුවේ නහි නෝ සංගරං තේන මහසේනේව මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරන්ත මතන්දිනං සංවේ බන්දේක රත්තෝති සන්තෝකාචික් කතේ මුනී ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි 2019 වර්ෂයේහි අවසන් පුන් පොහොය මුදුවක් පොහොය දිනෙහි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ පැසදෙනවල සිදු කෙරෙන සීල සමාදානයටයි ඔබ මේ සහභාගී වෙන්නේ. ඉතින් ඇතැම් විට මේ විහාරස්ථානයේ කරන අවසාන සීල සමාදානයක් වෙන්නට පුළුවන්. ඉතින් වසර 19ක් අපි මේ සෙවණ ඉඳගෙන බොහෝ පින් දහම් කළා. බොහෝ දෙනෙක් සුගතිගාමී වෙන්න මේ විහාරස්ථානයේ ඉඳගෙන පින් දහම් කරන්නට ඇති. ඉතින් එහෙම පින් දහම් කරගන්න ලැබුණේ මේ විහාරස්ථාන ගොඩනගන්නට ඒ උදව් උපකාර කරපු අය නිසා. අතීතයේ හිටිය බොහෝ දෙනෙක් දුරදිග බලලා තමන් මහන්සියෙන් උපයපු ධනය මේ සඳහා කැපවීම කරපු නිසායි අපි මේ වගේ ලස්සනට පින්කම් කළේ. ඉතින් ඒ රැගෙන ආපු මේ උරුමය මීටත් වඩා තවත් දියුණු කළා නව විහාරස්ථානයකට යන්නට අප මේ සූදානම් වෙන අවස්ථාවේ තමයි මේ අවසාන සීල සමාදානය මේ විදිහට කරන්නේ. ඉතින් අපි මෙතෙක් කල් සිදු කරපු මේ සියලු පින්කම් මේ විහාරස්ථානය ගොඩනගන්නට කාලයක් උදව් උපකාර කළ තමගේ කාලය ධනය ශ්‍රමය කැප කරපු ඒ හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරන්නට හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් බොහෝ විට කෙනෙක් අලුතෙන් තැනකට යනකොට ඒ අලුත් තැනට තමයි ආශිර්වාද කරන්නේ බොහෝ විටනේ. එතන දාන දීලා පිරිත් කියලා එතන තමයි සාර්ථක කරගන්න බලන්නේ. නමුත් පින්තුනි අපි ධර්මය දන්නා හැටියට ඊට වඩා කෘතඥ වෙන්න ඕන තමන්ම හිටිය ස්ථානෙට. මෙතෙන්ට උදව් කරපු හැම දෙනාටම අපි කෘතවේදීත්වය පළ කළා. ඒ වගේම අපි මෙතෙන්ට හිටියටත් වඩා හොඳට ලස්සනට තියලා තව මල් ගහක් හරි වැඩිපුර මෙතන හිටවල තමයි අපි මෙතනින් පිටවල යන්නට ඕන. ඉතින් ඒක තමයි නියම කෘතවේදීත්වය කියලා කියන්නේ. ඉතින් ඒ ගැනත් අපි සිහිපත් කරන ගමන් අදට නියමිත ධර්ම දේශනාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්තුනි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එන බද්දේක රත්ත කියන සූත්‍රය. බද්ද කියන්නේ යහපත් කියන එක, එක්සලන්ට් කියන එක, බ්ලිස්ෆුල් කියන එක. ඒක රත්ත කියලා කියන්නේ ඒක කියන්නේ එක, වන් කියන එක. රත්ත කියන්නේ රාත්‍රිය කියන එක. කෙනෙක් එක රාත්‍රියක් හිටියා කියලා කියන්නේ එක දවසක් හිටියා කියන කාරණේ. ඒකට රාත්‍රියෙන් හඟවන්නේ දවසක් කියන එක. රාත්‍රිය විතරක් නෙවෙයි. එතකොට කෙනෙක්ගේ ආවස ගැන අහන්නේ ඔබ රාත්‍රියේ කියා හිටියේද කියලා අහන්නේ. දවස් කියා හිටියේද කියලා නෙවෙයි අහන්නේ. ඔබ රාත්‍රියේ කියා ගත කරපු කෙනෙක්ද කියලා අහන්නේ. පින්නතුනි මෙතෙන්දි මේ කියන්නේ උත්තරීතර හුදකලාව ගැන. නෝබල් ලෝන්ග්ලිනස් එක ගැන මේ කියන්නේ. සැබෑ ලෙසම තමා තනි වුණාම තියෙන මානසික සුවය ගැන මේ කියන්නේ. ಭಾರತೀಯ ජන සමාජයේ කතාවක් තියෙනවා එක්කෙනෙක් ඉන්නවා නම් බ්‍රහ්මෙක් වගේ කියලා. දෙන්නෙක් ඉන්නවා නම් දෙවියෙක් වගේ කියලා. ඒ වගේම තව එක්කෙනෙක් වැඩි වුණොත් නිවසක් වගේ. ගෘහස්ත ජීවිතයක් වගේ. තුන් දෙනෙකුට වඩා වැඩි වුණොත් කොළහලයක් කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය ಭಾರತೀಯ ජන සමාජයේ මතය. ස්ට්‍රගල් එක, ෆයිට් එක ඊට පස්සේ. එතකොට මේ හුදකලා බව කියන බුදුදහමෙන් ඉහළව ලෙස වාගේ කළා. බුදුදහම විතරක් නෙවෙයි පින්නතුනි, ಭಾರತ ජන සමාජයේම එයාගේ ජීවිතය අවසාන සිහිනේ උනේ තනියම ඉඳීම. ಭಾರತೀಯ ජන සමාජයේ ජීවිතය කොටස් හතරකට බෙදලා තිබුණා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ථය, සන්‍යාසී කියලා. බ්‍රහ්මචාරී කියන්නේ ජීවිතයේ මුල් අවධියේ අවුරුදු 25 30 විතරනකන් සිල්වත් ජීවිතයක්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් සම්පූර්ණම අධ්‍යාපනය සඳහා ඒගොල්ලන් කාලය ගත කළා. ඊට පස්සේ ගෘහස්ත ජීවිතය, විවාහ වෙලා කාමභෝගී ජීවිතයක් ගත කළා. ඊට පස්සේ අවුරුදු 55 60 65 වෙනකොට වානප්‍රස්ථ කියලා මේ වැඩිමල් වෙච්ච දෙන්න, දෙන්නම එකට ඉන්නවනම් දෙන්නම වනගත වෙනවා. වානප්‍රස්ථ කියන්නේ ඒක. සන්‍යාසී කියන්නේ අවසාන කාලෙහි ඒ එකට හිටිය දෙන්නත් නැවතයින් වෙලා තනි වෙලා භාවනා කළා, ධ්‍යාන වඩලා දෙවියන් එක එකට එකතු වීමට ඒගොල්ලන් බලාපොරොත්තු වුණා. මේක තමයි ಭಾರತೀಯ ජන සමාජයේ ලක්ෂණය. ඒගොල්ලන් අවසාන ඉලක්කය උනේ බ්‍රහ්ම ලෝකයට යෑම. බ්‍රහ්ම සහවිතාවය කියලයි ඒකට හින්දු ජන සමාජය කියන්නේ. පින්නතනි බුදුදහම තවත් ඉදිරියට ගිහිල්ලා මරණයෙන් පස්සේ යන ලෝකයක් නෙවෙයි මේ ජීවිත කාලෙම තමා නියම ලෙස හුදකලා බවට පත් වෙනට නියම ලෙස බ්‍රහ්මයෙක් වගේ විතරක් නෙවෙයි රහතන් වහන්සේ කෙනෙක් විදිහට ජීවත් වෙන මාර්ගය අපට දේශනා කළා. අනේ මාර්ගය තමයි අපි අනුපිළිවෙලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට පදනම් වුණෙත් පින්නතුනි පසුගිය කාලේ අපි ධර්ම දේශනාවලිය සඳහන් කළා. මෑත කාලේ ඉතාම දිගු පරේක්ෂණයක් රිසර්ච් එකක් කළා තියෙනවා හාවඩ් යුනිවර්සිටියෙන්. ඒ ස්ටඩි එක පටන් ගත්තේ මේට අවුරුදු 80කට කලින් 1938. ඒ කාලේ ග්‍රේට් ડિප්‍රෙෂන් තිබිච්ච කාලේ 700 ගානක පිරිසක් සාම්ප්‍රයක් විදිහට අරගෙන ඒ පිරිස අඛණ්ඩව රිසර්ච් එකකට භාජනය කළා තියෙනවා. ඊයෙ බලනවා වයසට ගියාට පස්සේ ඒ ඇයට දුක ඇති වෙන හේතුව මොකක්ද කියලා. දුකෙන් අතෘප්ති කරව මානසික පීඩාවෙන් එන හේතුව මොකක්ද කියලා ඒගොල්ලන් රිසර්ච් කළා තියෙනවා. අවුරුදු 80ක් පරේක්ෂකවරු රාශියක් යටතේ ලොකු මුදලක් වියදම් කරමින් තාමත් ඒක අඛණ්ඩව කරගෙන යනවා. ඒ මුලින් ගත්තු සාම්පලකෙන් දැනට 19 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා කියලා කියනවා. ඒ ඔක්කොම 90ට වැඩි අය. මෙයා සඳහන් කරනවා අන්තිම කාලේ මිනිස්සු මානසික පීඩාවෙන් ඉන්න හේතුව ඇයි කියලා. ඔවුන් සොයාගෙන තියෙන ප්‍රබලම හේතුව තමයි මොකද්ද? හුදකලා බව කියන එක. අන්තිමට කතා කරන්න කවුරුවත් නැහැ. යා තනිවීම කියලා. ඒක නෙවෙයි පින්නතුනි ඔවුන් සොයාගෙන තියෙනවා loneliness damages their brain as danger as alcoholism or smoking කියලා. ඔවුන්ගේ මොළයට ලොකු ඩැමේජ් එකක් කරනවා මේ හුදකලා බව කියන එක. කොයිතරම් විදියටද දුම්පානය සහ මත්පැන් පානයෙන් කරන හානියට වඩා ප්‍රබල හානියක් මේ තනිවීම නිසා ඔවුන්ට සිදු කරනවා කියලා. කායිකව ප්‍රබල හානියක් මේකින් සිදු වෙනවා කියලා. ඒ පින්නතුනි බටහිර සමාජය, යුරෝපයේ නැත්තම් මේ බටහිර සමාජයේ හිතන විදිය. ඊයාලේ ජීවිතයේ අන්තිමට තනි වුණාම ඊයා දුකෙන් පත්වන ආකාරය මේ සඳහන් කරන්නේ. එතකොට පින්නතුනි ಭಾರತೀಯ ජන සමාජයේ, ආසියානු සමාජයේ අන්තිම කාලේ තනිවීම ප්‍රාර්ථනා කරන අතර අන්තිමට ඔවුන්ගේ තනිවීම තමයි ලොකුම සතුට. නමුත් මේ සමාජයේ අන්තිම කාලේ තනිවීම තමයි ලොකුම දුක, ලොකුම වේදනාව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් බලන්න අපි කොච්චරනම් ඉදිරියෙන් ඉන්නවද කියලා. ඒ විතරක් නෙවෙයි පින්වතුන බුදුදහම තුළ ඉතාම ක්‍රමානුකූලව යම්කිසි කෙනෙකුට මිතුරන් දිනා ගන්න ඕන නම් කොහොමද මිතුරන් දිනාගන්නේ කියන මාර්ගයත් පැහැදිලි කරලා තියෙනවා. බුදුදහමේ එකට ඉන්න එක ඕනන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය interpersonal relationship එක ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ඉතාම පැහැදිලිව විස්තර කරනවා. කෙනෙකුට අවශ්‍ය නම් තමන් මිතුරන් දිනා ගන්න පුළුවන්. යහළුවන් තමන් එක්ක හිතවන්තයි වැඩ කරගන්න ක්‍රමය බුදුදහමේ දේශනා කරනවා. වරක් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතං මිත්තානි ගන්තති කියලා. How do we make friends here? බුදුහාමර දේශනා කරනවා දදන් මිත්‍රානි ගන්ති කියලා. He who practices generous wins friends here. පරිඥාගශීලී කෙනා දන් දෙන කෙනා මිතුරන් දිනා ගන්නවා කියලා. ඒක ආරම්භක පියවරක් විදිහට සඳහන් වෙනවා. ඔබ යම් කෙනෙක් ඇසුරු කරනකොට ඒ කෙනා ඔබ ගැන ලක්ෂණ කීපයක් හොඳට අධ්‍යයනය කරනවා. බුද්ධිමත් කෙනෙක්. එයින් එකක් තමයි ඔබ කොච්චර ලෝභ කෙනෙක්ද? කොච්චර පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා බලනවා. ඒකෙන් කියන්නේ තමන් සන්තක ඔක්කොම දේවල් දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන් නිතරම අනිත් කෙනෙක් වෙනුවෙන් අඩුම ගානේ කාලය කැප කරන්නවත් අනිත් කෙනෙක් තමන්ගේ ප්‍රශ්නයක් කියනකොට ඒක අහන්න මට්ටමටවත් තමා අනිත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කැප කරන්න සූදානමින් ඉන්නට ඕන. අනිත් පැත්තට විවාහ ජීවිත, ගෘහස්ථ ජීවිත ගත කරන හැටියට ඔබ ඕනෑම වෙලාවක තමන් සන්තකව ධනිය ටික අඩුම වශයෙන් තමන්ගේ දරුවන්ටවත් අත්හැර යන පුළුවන් මානසිකයක් තියන්නට ඕන. එහෙම නැතුනොත් මේක ලොකුම සංවේදනායක දෙයක්. විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා මරණයෙන් පස්සේ දුගති ගාමි වෙන බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගති ගාමි වෙලා പ്രേත ලෝකයට යන්නේ. ඒ പ്രേත ලෝකයට යන ප්‍රධානතම හේතුව තමයි දැඩි ලෝභය කියන එක. තමන්ගේ දරුවන්ට, දේපළවලට, ඥාතීන් සින්න දැඩි ආසාව. අන්නේ ආසාවෙන් මේ ගිහිල්ලා බොහෝ දෙනෙක් ඒ ආසන්නම ප්‍රදේශවල പ്രേතයන් භූතයන් වෙලා ඉන්නවා. මේ ආසාගල පින අනිත්‍යක ධනෙට නෙවෙයි. ඇතැම් විට තමන්ටම උරුමෙන් පාරම්පරික ලැබිච්ච ධනෙට ආසා කළා. නැත්නම් තමන්ම මහන්සියෙන් උපයපු ධනෙට, ඉඩකඩම් වලට, ගේ දොරවලට ආසා කළා. තමන්ම ඇති දැඩි කරපු තමන්ගේම දරුවන්ට ආසා කළා තමයි බොහෝ දෙනෙක් මේ තත්ත්වයට පත් වෙන්නේ. සාබුදුහාමර දේශනා කරනවා තමන්ගේ මේ කුසලගාමී මාවතේහි ආරම්භක දෙයක් විදිහට පරිත්‍යාගශීලීත්වය දිනු කරන්න කියලා. ඒකෙන් එක පැත්තකින් තමන්ට හොඳ මිතුරන් ලැබෙන්නට හේතුවක් වෙනවා. ඒ දන් දීමත් හොඳ දේවල් වලින් දෙන්නට ඕන. නැත්නම් නරක මිතුරුනොත් මුණ ගැහෙන්න පුළුවන් දන් දෙන්න ගිහිල්ලා. සමහර ශරීරයට හානි කර බීම වර්ගෙම දෙන්න ගියොත් තමන්ට නරක මිතුරන් තමයි ඊට පස්සේ හම්බෙන්නේ. එනිසා පින්නතුනි තමන් දෙන හොඳ දේට අනුව තමයි තමන්ට හොඳ මිතුරන් හම්බෙන්නේ. දෙවෙනි කාරණේ තමයි සිල්වන්ත බව කියන එක. ආඛංගික සූත්‍රයේ දේශනා කරනවා යම් කෙනෙක් සමනුත් එක්ක එකට ඉන්න සම්බ්‍රහ්මචාරීන් සමග මිතුරන් සමග ඥාතීන් සමග ගෞරවාන්විත විදියට ඉන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. ඔබ ළඟින් ඇසුරු කරන අය ඔබ ගැන හොඳට බලාගෙන ඉන්නේ බුද්ධිමත් අය. විශේෂයෙන් බලන ඔබ පංචශීලය රකින්න කෙනෙක්ද කියලා. අන්න එතෙන්දී පින්නතුනි අපට ලොකු කැපවීමක් කරන්න වෙනවා මේ සීලය පිළිබඳව. වයසට ගියත් ඔබට ඔබේ ඥාතීන් යහළුවන් අසල්වැසියන් සලකන්නේ ඔබේ සිල්වන්ත බව නිසා. ඔබ කොච්චර වයසට ගියත් අනිත් කෙනාට ඔබ එපා වෙන්නේ නැහැ. ඔබ දැක්ක පසුගිය කාලේ අවුරුදු 100ක් ඉඳලා මේ ගිහිපු මහත්මයෙක් හිටියනේ. බලන්න වයසට යන්නේ යන්නේ යාට යහළුවන් වැඩි, මිතුරන් වැඩි. ඥාති මිත්‍රාදීන් විතර බලන්න යනවා යා. බොහොම සතුටින් අන්තිම කාලේ හිටියේ. ඇයි ඒ සැලකුවේ එහෙම? ඒ සිල්වත් බව නිසා. සිල්වන්ත වෙන්න තමන්ගේ දරුවන්ට එපා වෙන්නේ නැහැ. ඇසුරු කරන්නට එපා වෙන්නේ නැහැ. මේ සිල්වත් බව කියන්නේ මොකද්ද? කය වචනය සංවර කර ගැනීම. තමන් කයින් කරන දේවල් වලින් සංවර වෙන්නට ඕන, වචනේ සංවර වෙන්නට ඕන. සරලව කියනවා නම් අපට තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න බැරි වුණොත් දන් දුන්නත් ඇතැම් විට තමන්ට යහළුවන් නැති වෙනවා. සමහර අය පරිත්‍යාගශීලී. හුඟක් දන් දෙන සූදානම්. නමුත් කියන එක වචනයෙන් අර ගොඩනගාගත් ඔක්කොම ටික බිඳුවට වැටෙනවා. ඒ නිසා පින්නතුනි යමක් කතා කරනකොට පච්චවේකීත්වා පච්චවේකීත්වා වාචාය කම්මංකාතබ්බං කියනවා. හොඳට සිහි කළා තමන් වචන කතා කරන්නට ඕන. අනිත් දේ තමයි ඔබ ගැන බුද්ධිමත් කෙනෙක් නුවණැති කෙනෙක් ඇසුරු කරනකොට ඔබ ගැන තවත් බලන ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ සතර අගතියට ගිහිපු කෙනෙක්ද කියලා බලනවා. ඔබ යම් යම් කැමති දේවල් ඉෂ්ට කරගන්න යනකොට ඔබ ඒකෙන් අන්තයට යන කෙනෙක්ද කියලා බලනවා. ඒ වගේම තරහ ගියාම ඔබ අන්තයට ගිහින් වැඩ කරන කෙනෙක්ද කියලා බලනවා. බය නිසා, මෝහය නිසා මෙන්න මේ ඡන්ද, ద్వේෂ, බය, මෝහ කියන මෙන්න මේ හතර සාමාන්‍ය කෙනෙකුට මේක තියෙනව නැති කෙනෙක් නෑ. පෘථග්ජන ලෝක මේ හතර තියෙනවා. නමුත් වරද මේ හතරෙන් අන්තයට යෑම. ඔබ යම්කිසි තීරණයක් ගන්නකොට, ඔබ වචනයක් කතා කරනකොට, ඔබ යම්කිසි ක්‍රියාවක් කරනකොට කරන්නේ මෙන්න මේ ඡන්ද, ద్వේෂ, බය, මෝහ කියන හතරෙන් අගතියට ගිහිල්ලා නම් ඔබට හොඳ මිතුරන් නැති වෙනවා. ඔබට යම් යම් අය මුණගැහෙන්න පුළුවන්. නමුත් ඒ අය ඔබ වගේම අය තමයි හමු වෙන්නේ. ඔබ ගුණයෙන් දීනු වෙන දීනුන් ලක්ෂණය තමයි ඔබට ඒ වගේම සැලේ අය මුණගැහෙනවා. ඇතැමිට ඔබත් එක්ක එකට ඉන්න අය ඔබ ගුණධහමෙන් දීනු වෙනකොට ඒ අයත් හොඳ වෙනවා. එයාට හොඳ වෙන්න බැරි නම් මොකද වෙන්නේ? එයා හිමීසරේ වෙන පැත්තක් බලන් යනවා. එයාට ඔබත් එක්ක එකට දිග ගමනක් යන්න බැරි වෙනවා. ඒ වගේම ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරොතින් ඒ කල්යාණ මිත්‍රයාගේ තියෙන ගුණ ඔබට ලැබෙනවා. ඔබට ඒ මට්ටමට යන්න බැරි වුණොතින් ඔබට කැමිටේ කල්යාණ මිත්‍රය එපා වෙනවා. එපා වෙන ඔබ යාවත් ඇරලා යනවා. ඒ නිසා පින්නතින අපේ දිව්‍ය මඟ තීරණය කෙරෙන, අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තීරණය කෙරෙන ප්‍රධානතම සාධකයක් තමයි අපි අසුරු කරන අය. ඒ අසුරු කරන අය තීරණය කරන ප්‍රධාන සාධකයක් අප ළඟ තියෙන ගුණාංග. අපි හොඳ ගති මුලෙන් වලින් ඉහළට යන්නේ යන්න අපට ඒ වගේම මිතුරන් කොහේ හිටියත් මුණගැහෙනවා. තමට වැඩි කල් යන ඉස්සෙල්ලා මුණගැහි ලෙවල හඳුන ගන්නත් පුළුවන්. මං කැමති ගුණාංග ටික මෙයාගේ ළඟත් තියෙනව නේද කියලා හිතා ගන්න පුළුවන්. සතුට වෙන්නත් පුළුවන් තමන්ට. පින්නතුනේ මෙන්න මේ තමන් ඇසුරු කරන හොඳ පිරිසක් තමට ඉන්නට ඕන. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ ගුණයන් දිනුවීමත් එක්කයි තමට ලැබෙන්නේ. ඊළඟ කාරණේ තමයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා තමන් ඇසුරු කරන අනිත්‍යයේ හිත දිනා ගන්න මොකද කරන්න ඕනේ කියලා. ඒ තමයි සම්බේ සත්තා භවන්දු සුගතත්තා කියලා නිතරම මෛත්‍රී වඩන්නට ඕන. මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල විදියට මෙත්තානි සංසූත්‍රයේ දේශනා කරනවා manussානන්ති යෝති අමනුස්සානන්ති යෝති. දැන් බලන්න මේ තැනත්තා පිනොතුනේ පරිත්‍යාග සීලී වෙනකොට තමන්ට සතුටක්, තමන්ට යහළුව ලැබෙනවා. සිල්වන්ත වෙනකොට තවත් යහළුව ලැබෙනවා. යහළුව විතරක් නෙවෙයි, මනුස්ස ලෝකේ යහළුව විතරක් නෙවෙයි, තමන්ට සතරෙදි මුණ ගැහිච්ච මේ ජීවිත කාලේ මුණ ගිහිලා මිය ගිහිලා සුගතියේ ඉන්න දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ඉන්න යහළු මිත්‍රාදී ඥාතීන් තමන් ගැන බලනවා කියලා සඳහන් කරනවා. සිල්වන්ත අය විශේෂයෙන් අපි අතීතගත ආත්ම භවල අම්මල තාත්තලා අපි දිහා තාම බලාගෙන ඉන්නේ. ඇතැම් විට කල්පයක්කට කලින් හිටිය අම්ම කෙනෙක් වෙන්න පුළුවන් සුගතියේ ඉන්නේ. ඒ අම්ම අපි දිහා බලන්නේ තාම තමන්ගේ දුව පුතා දිහා බලන විදිහට බලන්නේ. අපි සිල්වන්ත වෙනකොට සතුට වෙනවා කියලා ආකංකේ සූත්‍රය දේශනා කරනවා. ඒකට අදාළ කතා ප්‍රවෘත්ති රාශියක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අතීත අම්මල තාත්තලා අපි සිල්වන්ත වෙනකොට අපි දිහා බලාගෙන සතුට වෙනවා විතරක් නෙවෙයි, සමහර අවස්ථාවල අපිත් එක්ක සම්බන්ධතා හිතන් පවත්වන ආකාරය සඳහන් වෙනවා. මෙන්න මෙහෙම දිගට ගිහිල්ලා පින්නතුනි මෛත්‍රී භාවනා වැඩුවට පස්සේ මෙයා ඊටත් වඩා තවත් පියවරක් යනවා. manussanampi yohoti amanussanampi yohoti. දෙවියන් බ්‍රහ්මයන් විතරක් නෙවෙයි, මනුස්ස ලෝකයෙන් පල්ලෙහා ඉන්න අයත්, ඇතැමිට ප්‍රේතයන්, භූතයන්, සමහර පිරිසඟද සතුන්, අන්න ඒ සත්‍යයන්ගේ හිතවත් බවක්, මිත්‍රත්වයක්, මෛත්‍රියක් ගොඩනගෙන. පින්නතුනි මෙන්න මේක තමයි බුදුදහමේ යම්කිසි කෙනෙක් කැමතිනම් හොඳ මිතුරන් දිනා ගන්න, තමන් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් සමග සතුටින් බොහෝ කලක් ජීවත් වෙන්නට කැමතිනම් මෙන්න කළ යුතු මාර්ගය. හාවර්ඩ් යුනිවර්සිටියෙන් මේ රිසර්ච් එක කරත් පින්නතුනි ඔවුන් හරියට ඉදිරිපත් කළ නැහැ කොහොමද ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එක ගොඩනගා ගන්න කරන්න ඕන දේවල් කියලා. නමුත් ඒකට අද කොච්චර වාසනාවන්තද, බුදුදහම තුල ලස්සනට මේ මාර්ගයේ දේශනා කරලා තිනෝ කොහොමද පිටිගෙන් දෙක හොඳම මිතුරන් ජයග්‍රහණය කරන්න කියලා. විශේෂයෙන් වර්තමානයේ නවීන තාක්ෂණයත් එක්ක අද ලෝකයේ මේකම තැනකට පොටු වෙලා තියෙනවා, සමීප වෙලා තියෙනවා. නවීන තාක්ෂණයත් එක්ක විශේෂයෙන් දුරකථන සන්නිවේදනයත් එක්ක ඉන්සා ලෝකේ කොහේ හිටිය අපට මිතුරන්ට ළඟා වෙන්නට පුළුවන්. මේ නවින තාක්ෂණය නිසා ලෝකෙ දුරය ලං කරලා තියෙනවා විතරක් නෙවෙයි, ළඟ කෙනා ඈත් කරලා තියෙනවා. හැබැයි මෙතන ළඟම ඉන්න කෙනත් එක්ක කතා කරන්නේ, දුර ඉන්න කෙනත් එක්ක දුරගතනේ කතා කරගෙන. ළඟ ඉන්න කෙනා දිහා බලන්නවත් වෙලාවක් නැහැ. තමන්ගේ උපුලින දරුවව දිහාවත් බලන්න වෙලාවක් නැහැ. දුරගතනේ ඈතරට කින කෙනෙක් එක්ක කතා කරගෙන. ළඟ කෙනා ඈත් කරනවා, ඈත් කෙනා ළඟ කරනවා. නවින තාක්ෂණය කරපු දේවල් මේ. කෙසේ වෙතත් පින්නතුනේ ඈත ලෝකේ ලං වෙලා ළඟ සමීපතගෙන ඈත් කළ තියෙන මේ තාක්ෂණයත් එක්ක. ඉතින් බුදුදහම තුල පින්නතුනි අපට ලස්සනට මාර්ගය කියලා දෙනවා. කොහොමද මේ මාර්ගයේ ටිකෙන් ටික ඉදිරියට යන්නේ කියලා විතරක් නෙවෙයි, අපි එකක් කලින්ම මෙනෙහි කළ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපට කාරණා පහක් නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. මොනවද ඒ? තමයි තමන් වයසට යන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. ජරා ධම්මෝහි ජරණං අනතීතෝති අභින්නං පච්චයති ධම්මං. තමන් ළඩ වෙන කෙනෙක් කියලා නිතර මෙනෙහි කරන්න කියලා. ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝති කියලා. තමන් මැරෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න. මරණ ධම්මෝහි මරණං අනතීතෝති. මෙහෙම දේශනා කළ බුදුහාඳුරෝ හතරවෙනි කාරණේ දේශනා කරනවා. සබ්බේ තේහි මනා භාවෝ නානා භාව විනා භාවෝ අභින්නං පච්චයති ධම්මං. අපි කැමැති ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව කලින්ම මෙනෙහි කළ තියන්නේ කියලා. වයසට ගිහිල් එක්කන් වුණාම දුක් විඳිනව නෙවෙයි, අපි කලින්ම දන්නවා තමන් එක්කට හිටිය ස්වාමි භාර්යාවන්, දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, හිතවතුන්ගෙන් කවදාහරි දවසක තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව කල් තියාම මෙනෙහි කළ තියෙනවා. අන්න ඒක දන්න කෙනා මොකද කරන්නේ? ඒක කලින්ම දන්නව නම් තමන්ට සනාතන රැකවරණයක්, සැබෑ රැකවරණයක්, ඉන්ෂුරන්ස් එකක් තමන් හදාගන්නවා. ඒ මොකද්ද? අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණා නාඤ්ඤසරණා. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤසරණා කියන එක. අත්තදීපා කියන්නේ තමන්ගේ හිත තමන්ට පිරිසරණක් කරගන්නවා. මුළු ලෝකයක් තමන්ට අහිමි වුණත් ඒ අහිමි වීම තුළදී මානසිකව කඩා නොවැටෙන විදිහට කලින්ම තමන්ගේ හිත ශක්තිමත් කරගෙන තියෙන්නේ, තමන්ගේ හිත පිළිසරණ කරගෙන. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ, ධර්මයේ පිළිසරණ කරගෙන තියෙන්නේ. තමන් දන්න මුළු ලෝකයක් තමන්ට වෙනස් වෙන විතරක් නෙවෙයි, තමන් මේ ඉතාම සුරක්ෂිතව ආරක්ෂා කරන මේ ශරීරය තමන් බලාගෙන ඉඳිද්දිම ටිකෙන් ටික වයසට යනවා, ලෙඩ දුක්වලටපත් වෙනවා. අපි මේ රෝහල සොයාගෙන, හැරමිටිය සොයාගෙන, සුසාන භූමිය සොයාගෙන මේ යන ගමනක් මේ තියෙන්නේ. අන්නේ ගමන තුල ශාරීරිකව දුර්වල වුණත් මනසින් නොවැටෙන විදියට තමා උපරිම ලෙස තමන්ට මේ රැකවරණය තමා සලසා ගන්නවා. කොමන්ද තමන්ට තමන් පිළිහිට වෙන්නේ? කොහොමද ධර්මය පිළිසරණ කරගන්නේ? ඒ තමයි සතර සතිපට්ඨානය තුල වාසය කිරීම. යම්කිසි කෙනෙක් සතර සතිපට්ඨානය තුල වාසය කරනවා නම් ඒක තමයි නියම රැකවරණය. ඒ තැනැත්තාට මුළු ලෝකයක් අහිමි වුණත් තනි වෙච්ච කෙනෙක් නෙවෙයි, එයා නියම ලෙස තමන්ගේ සුරක්ෂිත භාවය ලබාගත්තු කෙනෙක් වෙනවා. එයාට තනියක් නෑ, එයාට කම්මැලි බවක් නෑ. සතර සතිපට්ඨානය තුළ නිතර ජීවත් වෙන කෙනාට තනියම ඉඳීම තමයි ලොකුම සතුට බවට පත් වෙන්නේ. එතකොට එයාගේ ලොකුම එයාට තියෙන ලොකුම සැලකිල්ල තමයි නොසැලකිල්ල. අනිත් අය නොසලකා හරින එක තරමට තමයි සතුටුයි. තමන්ට පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන්. තමන්ට වැලිපුර මන භාවනා කළ සතර සතිපට්ඨාන තුළින් අනිත් අය ලොකු නිදහසක් තමන්ට දීලා තියෙනවා. පින්නතුනි, මෙන්න මේක තමයි බුදුදහමෙන් පෙන්වන මඟ පෙන්වීම. ඉතින් මෙන්න මේ මාර්ගය තුළ පින්නතුනි අපි අර මුලින් සඳහන් කරපු කාරණා තුන, පරිත්‍යාග සීලවීම, කය වචනේ සංවර කර ගැනීම, මෛත්‍රී වැඩීම. මේ මොකද්ද පින්නතුනි මේ කැටියෙන් කියන්නේ? මේ මොකද මේ බුදුදහම කියන්නේ? දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි කිව්වා දාන සීල භාවනා කරන්න කියලා, අනේ ඔය අපි හාමුදුරු දන්න කාරණේම ඔය කියන්නේ හැමදාම කියලා හිතනවනේ. නමුත් බැරි වෙලාවක් මේ ඔක්ස්ෆර්ඩ්, හාවඩ් යුනිවර්සිටියෙන් කිව්වටින් මෙන්න හුදකලා භව නැති කරන් මෙන්න කරන්න ඕන දේ දාන සීල භාවනා කියලා, අපි අය එදාට නම් ඕන කරන්න පටන් ගත්තා. ඇයි ලෝකයේ ලෝකතල ආගම් පිළිබඳ විශ්වවිද්‍යාලය හාවඩ් යුනිවර්සිටි දැන් එහි අය කියන මෙන්න තුන කරන්න කියලා දැන් ඕන කරන්න පටන් ගමු කියලා සමහරය කරන්නේ. නමුත් පින්තුනි, අපට අපි බුද්ධිමත් ඉන්නවා නම් අපට කොච්චර නම් මේ දහම තුල ඕනම තැනකට ඕනම ගැටලුවකට මේ දහම තුල තියෙන ඇප්ලිකේෂන් එක අපට දැනගන්නට පුළුවන්. හැබැයි තමන් එකට දස් වෙන්නට ඕන. නැත්තම් තමන්ට හිතෙන්නේ නැහැ බුදුදහම තුල මේව තියෙද කියලා තමන් දන්නේ නැහැ. අනිත් පැත්තෙන් පින්තුනි, පසුගිය අවුරුදු 40 50 30 ම මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතිය දුරු කිරීම සඳහා සඳහන් කරන ට්‍රීට්මන්ට් වලින් ප්‍රධාන දෙකක් තමයි මොකක්ද? ලර්නින් කයිනස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. මනසට පීඩා ඇති වෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි ලෝභය හා ද්වේෂය කියන දෙක. මෙන්න මේ දෙක අඩු කරගෙන අඩු කිරීම සඳහා තියෙන ටෙක්නික්ස් තමයි පින්නතුනේ මෛත්‍රී භාවනා වැඩිමත් සතර සතිපට්ඨාන වැඩිමත්. බුදුහාඳුරවරු 2600 කට කලින් අපට දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් මනසේ සතුට කැමතිනම් හිතේ සතුටෙන් ඉන්න කැමතිනම් දුක් පීඩා අඩු කරගන්න කැමතිනම් මොකද කරන්න ඕන? සබ්බේ සත්තා භවන්ත සුඛිතා සියලු සත්‍යෝ සුවපත්ත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියලා. මෙන්න මේ වැඩීමේ ආනිසංසය මොකද්ද? මේ වැඩීමේ ඉහළම ඇටිටියුඩ් එක තමයි යම් කෙනෙක් දැක්ක ගමන් ඒතනත්තා ඔබේම තමන්ගේම දරුවෙක් දිහා බලන විදිහට ඒ කෙනා දිහා බලන්න පුරු වෙනවා. මෙන්න මේක තමයි මාතා යතන යම් පුත්තන් කියලා ධර්මයේ සඳහන් කරන්නේ පරිණිමිත සූත්‍රයේ. අම්ම කෙනෙක් තමන්ගේ දරුවා දෙස බලන ආකල්පයෙන් අනිත් අය දිහා බලන්න සූදානම් වෙනවා. සමහර අය දැක්කාම දුවේ පුතේ කියලා නම් කතා කරනවා. නමුත් පින්නොතුනි ක්‍රියාවෙන් එයා කොච්චර දුරට ඒකෙදි ඉන්නවද කියලා අපට හිතා ගන්න බෑ. එනිසා වචනයෙන් දුවේ පුතේ කියලා නොකියවත් කමන්නේ නැහැ. හදවතින් අනිත් කෙනාට මෛත්‍රිය වඩන්නට ඕන. යම්කිසි කෙනෙක් ඇත්තටම මෛත්‍රිය වඩනවද කියලා බලාගන්නේ කොහොමද? මෛත්‍රිය විතරක් නෙවෙයි පින්නොතුනි අනිත් කෙනා පිළිබඳ කරුණාවක් තියෙනට ඕන. අනිත් කෙනා දුකටපත් වෙච්ච වෙලාවකදී ඒ කෙනාට කොයිතරම් පිහිට වෙන්න තමන් සෝදානන්ද කියන එක තමන් බලන්නේ. යම්කිසි කෙනෙක් හරදරයටපත් වුණාට පස්සේ ඔබ කියනවා නම් ඔයා ඒ කරපු දේවල් තමයි විපාක හම්බෙන්නේ. මටත් ඔය එක එක දේවල් කරලා තියෙන ඒ නිසා තමයි මම වෙලා තියෙන කියනවා නම් පින්නතුනේ ඇත්තටම අපේ ළඟ මෛත්‍රියක් නැහැ. ඒ වෙලාවේදී යාට කලින්ටත් වඩා යාව ආරක්ෂා කරගන්න ඔයාගේ දුකෙන් මුදව ගන්න තමන් උනන්දු වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෛත්‍රී වඩන කෙනෙක් ඒ කෙනාගේ අමනාප දෙන්නෙක්වත් හතුරු දෙන්නෙක්වත් කණ්ඩි වෙනවට කැමති නැහැ කියලා. දැන් සමහර අපේ යාළුවෝ දෙන්නෙක් තරහ වෙන ඉන්නව නම් ගහ බැන ගන්නව නම් අකමැති අපිනේ. අපිත් එක අමනාප දෙන්නෙක් ගහ බැන ගන්නව නම් අපි සතුරු වෙනවනේ සමහරලාට. පිනතුනේ මෛත්‍රිය වඩනවා නම් එහෙම වෙන්න බෑ අපි. අපිත් එක්ක අපට හතුරන් දෙන්නෙක් ගැනත් අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ ඒ දෙන සමගි වෙන්න. ඒ දෙන සතුරෙන් ඉන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ අහලා ඇති අශෝක රජතුමා සෙල්ලිපිවල ලියලා තියෙනවා මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඕන් කියන මගේ සතුරන්නුත් මේ බණ අහලා ඒත් මේ ධර්මය හැසිරෙන්න කියලා. එයි මම ප්‍රාර්ථනා කරන්නේ. Tamanṭa saturunat eyai sanasīmen ina dakinawa kæmati. Anith patada pinna thinu ada kenek vidiyata eya dannawa. යම් කෙනෙක් සතුරෙක් වුණත් එයා ධර්මය දන්න කෙනෙක් නම් ධහම පිළිපදින කෙනෙක් නම් එයා තමන් එක අමනාපෙල හිටියත් එයා තමට හානියක් කරන්නේ නැහැ කවදාවත්. ධර්මය දන්න කෙනා කර්මය විශ්වාස කරනවා. කර්මය විශ්වාස කරන කෙනා අනිත් කෙනට හානියක් කරන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි මෙන්න මේ ධහම් මගේ අපි ටික ටික ඉදිරියට යන්නට ඕන. හැකිතාක දුරට පරිත්‍යාග සීලය වෙන්න. හැකිතාක දුරට සිල්වන්ත බව පංච සීලය හොඳට ආරක්ෂා කරන්න. පහමෙක විතරම බැරි වෙන්න පුළුවන්. ඇතැමිට තමන් එකක් දෙකක් හරිය රකින ගුණය දිගට ආරක්ෂා කරන්න. තමන්ගේ අතින් දැනට කඩවෙන ඒවා දිගට ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. ඒක තමන්ගේ ජීවිතයේ කවදාද ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒ වගේම පින්නතුනේ හැකිතාක දුරට මෛත්‍රී සාගත වාසය කරන. මේක තමයි ලෞකික කුසලයේහි ඉහළම ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීමේහි ඉහළම කුසලයේ විදියට වේලාම සූත්‍රය ඒ වගේම දක්ෂින විභංග සූත්‍ර වගේ තැන්වල ඊටාම පල්ලෙහා මට්ටමින් දෙන දාණය නැත්නම් සතෙකුට දෙන දාණේ ඉඳන් සිල්වන්ත මිනිසයා හරහා රහතන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාණය පෞද්ගලික හිතම් දාණය වෙද්දී දේශනා කළා. ඊළඟට සංඝසතු දාණය, සංඝවාස පූජාව, ඊළඟට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, පංචශීලය ආරක්ෂා කිරීම, මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ලෞකික මට්ටමේහි ලෝකය තුල කුසල අතරින් ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ මොකද්ද? මෛත්‍රිය වැඩීම. ඔබේ සිත, ඔබේ ආධ්‍යාත්මික ශක්තිය, වේගෙන් ඉදිරියට දිනු කරගන්න කැමති නම් කාරියතු ප්‍රධානතම කාරණයක් තමයි මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය භානාවෙන් සාර්ථකත්වය ලැබෙන සිල්වන්තුණු තරමට. සිල්වන්ත ජීවිතයේ සාර්ථක වන්නේ පරිත්‍යාග සීලිය වුණු පමණට. විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අම්මා තාත්තට උපරිම ලෙස සලකන්න. ඒ විතරක් නෙමෙයි තමන් දෙන කරන පින්කම් වලදී මිය ගිහිපු අම්මා තාත්තා ඉන්නවා නම් මේ ආත්මය අම්මා තාත්තා විතරක් නෙවෙයි සසරගත ආත්ම භවලත් අම්මා තාත්තා වෙලා තමන්ට උදව් කරපු අයට පින් අනුමෝදන් කරන්න. ඇයි ඔබ අද මේ පහසු ගණ්ඩක වෙන්නේ හිතන්නේ නැතුව මේ ආත්ම භවය අම්මා තාත්තා හින්ද කියලා? ඔබ මේ සුගතිය ලැබුවේ කවුරු හින්දද? ගිය ආත්ම භවල අම්මල තාත්තලා හින්ද. බැරි වෙලාවත් ඔබ මව කුසේ පිළිසිඳ ගන්නකොට දුර්වල විඥානයක් නම් මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසිඳ ගත්තේ. ඔබේ අම්මා වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් වුණත් ඇතැම්මට අම්මට වෙනසක් කරන්න බෑ. ඒ මව කුසේ බැසගත් විඥානයේ උපතින් අන්ද වෙන තිමිට විඥානයක් නම් උපතින් මන්දබුද්ධික වෙන්න, බිහිර වෙන්න, ආබාධිත වෙන තිමිට විඥානයක් නම් ඒ මව කුසේ බැසගත්තේ අම්මා කොයිතරම් පෝෂණදායී ආහාර ගත්තත් කොයිතරම් බෙහෙත් ගත්තත් අම්මට ඇතැම්මට බැරි වෙනව නිවැරදි කරන්න මේක. එනිසා මේ ආත්ම භාවයේ අම්මට ඔබව බාර දෙනකන් ඔබේ හිත ආරක්ෂා කළා, ඔබේ කුසල සිත දියුණු කරන්න උදව් කරේ මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තා. අන්න එනිසා අපේ ලොකු යුතුකමක් තියෙන පින්කම් කරන අවස්ථාවේදී කලින් ආත්ම භාවල හිටිය අම්මල තාත්තලටත් පින් අනුමෝදන් කරන එක. බුදුහාර දේශනා කළා කේවලාහේ සා භික්කවේ සත්පුරුෂ භූමී යදිදං හතන් යුතා කතවේදී කියලා. මේ ලෝකේ යම්තා කළගුණ ගුණධම් කියලා දෙයක් තියෙනවා නම් සත්පුරුෂ දහම් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලුම සත්පුරුෂ දහම් වල ගුණධම් වල පදනම මොකක්ද? කතන් යුතා කතවේදී. කළගුණ දන්නා බව ප්‍රත්‍යපකාර කිරීම කියන කාරණේ. ඔබ ගැන යම් කිසි සත්පුරුෂයෙක් බලනකොට ඔබ හොඳ කෙනෙක්ද කියලා බලන එක සංකේතයක් තමයි. ඔබ කොච්චර අම්මා තාත්තා වෙනුවෙන් කැපවීමක් කරන කෙනෙක්ද, සලකන කෙනෙක්ද කියලා. අම්මට තාත්තට කැම බීම දෙන එක විතරක් නෙවෙයි, ඒ සුගතිගාමි වෙන්න ඔබ කොයිතරම් මෙහෙවරක් කළාද කරනවද කියන කාරණේ. ඉතින් මෙන්න මේ කරුණ පින්තුණි තාම වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ මාර්ගයේ පින්තුණි අනුපූර ප්‍රතිපදාවක් මේ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හරියට මහා සාගරය වගේ. මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. එකපාර ගැඹුරට යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාහං භික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා. මහණෙනි මම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පොදු ඔඩියන්ස් එකට කතා කරනකොට එකපාර ප්‍රඥාව තේමා කරගන්නේ නැහැ කියලා. තනියෝ පුද්බිල හමු වෙච්ච වෙලාවේදී පුක්කුසාති රජතුමා, සරුවත් හාමුදුරුව, බාහ්‍ය දරුචීරිය මේ වගේ පුද්ගලිකව දක්ෂ අය, gifted අය හම් වෙච්ච වෙලාවේදී ඍජුවම ප්‍රඥාවට අදාළ ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් සාමාන්‍ය ඔඩියන්ස් එකදී බුදුහාමුදුරුව අනුපූර ප්‍රතිපදාව තමයි විස්තර කරන්නේ. දාන කතා, සීල කතා, සංග කතා, කාමනං ආදීනවා මේ වගේ ටිකෙන් ටික තමයි ගැඹුරට යන විස්තර කරලා තියෙන්නේ. එනිසා පින්තුනි ඔබට ටිකෙන් ටික මේ ධර්මයේ ගැඹුරට යන්න පුළුවන් ඔබේ දක්ෂතාවය මත. හැබැයි පින්තුනි ඒ ගැඹුරට යෑම මේ ජීවිත කාලය තුළම වේගෙම යන්නටත් ඕන. මොකද ඊළඟ ආත්ම භාවයෙන්ට අපට ආයෙ ධර්මයක් හොනගෙයිද කියලා කියන්න බෑ. බොහෝ දෙනෙක් හැමදාම සරල බණ අහන තමයි කැමති. ඊටාම සරල දෙයක් මොකක්වත් නොකර ඉන්න දෙයක් කියනවනම් ඒවට ඒ දේවල්ට තමයි කැමති සමහර අය. නමුත් වෙනතුනි විශේෂයෙන් මේ වගේ රටක ඉන්න හැටියට ඔබ දක්ෂ වෙන්නට ඕන. බුදුදහමේ තියෙන ඊටාම ගැඹුරුම සංකල්ප තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. මොකද මේ ධහම කියන එක වෙනතුනි සරල දෙයක් නෙවෙයි. බුදුහාමෝ පැහැදිලිවම දේශනා කරනවා මේ ධහම ප්‍රඥාවතුන්ට පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්සය කියලා. මේක ඇත්තට සරල දෙයක් නෙවෙයි. සරල දෙයකින් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව දිනු කිරීම කියන එක ඊට වඩා ගැඹුරට යන දෙයක්. දුකෙන් සදහටම නිදහස් වෙන නම් මේ ප්‍රඥාව තුළට අපි සමීප වෙන්නට ඕන. අනේ ප්‍රඥාවට අදාළ ධර්ම දේශනා අහන්නට ඕන. බුදුදහමේ නිතරම සඳහන් කරන්නේ මෙන්න මේ ප්‍රඥාව තමන්ගේ බුද්ධිය පිරිසුදු කරන දෙයක්, තමන්ගේ හිත පිරිසුදු කරන දෙයක්. ඒ වගේම පඤ්ඤා නරණං රතනං. මනුෂ්‍යයන්ට තියෙන ලොකුම රත්නේ මැනික ප්‍රඥාව. අන්නේ පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි මානසික පාරිශුද්ධය ලබන්නේ. එනිසා නිතරම බුදුදහම කියන්නේ ප්‍රඥාව අභිෂේක කරන ධර්මයක්. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන. අපි කාටත් එහෙ හැකියාව තියෙනවා. වයසට ගියා කියලා හැම බැරි කෙනෙක් නැහැ කවුරුවත්. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120 සමහර අය මහණ වුණා. රාධාමඳුරෝ, සෝනාමෙහිණි වගේ අය අවුරුදු 120 පැවිදි වෙලා අප්‍රමාදීව මේ ධම්ම තුල ප්‍රතිඵල ගත්තා. එනිසා අපි කාටවත් දැන් වයසයි, දැන් ඇඟේ පති අමාරුයි, මතක හිටින්නේ නැහැ, එහෙම කියලා නිදහස් වෙන්න අපට පුළුවන් කමක් නැහැ. මොකද මේ ලබාගත්තේ අපි ඊටාම දුර්ලභ ශ්‍රණ සම්පතිය. ඒ ශ්‍රණ සම්පතිය හිමි වෙන කලින් උපරිම ලෙස අපි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන විතරක් නෙවෙයි, අපේ ළඟම ඉන්න අනිත් අයටත් මේ ධර්ම අපි දෙන්නට ඕන. ඒත් උනන්දු කරවන්නට ඕන. අනිත් පැත්තෙන් මේ ධර්ම මතු පරපුරට ගෙන යන්නට අපි යම්කිසි මෙහෙවරක් කරන්නට ඕන. අතීතයේ හිටිය උත්තමයන් මේ ශාසනයෙන් කරපු කැපවීම නිසා පිනතුනි අද අපට මේ ධර්මයක් ලැබුණේ. මේක හරියට රිලේ එකක් වගේ. බුදුහාම දේශනා කළා ඔබ මේ සම්බුද්ධ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේ බැටන් එක අපි ඊළඟ කෙනාට මාරු කරන්නට ඕන. ඊළඟ කෙනාගේ අතට දීලා තමයි අපි නෙද්දක පියා ගන්නට ඕන. මෙන්න මේ කාර්යයේ පිනතුනි අපට වගකීම් රාශියක් පිටු කරන්න තියෙනවා. ඉතින් ඒ කැපවීම කරාට පිනතුනි අපි අපට පාඩු නෑ. ඇයි මේ ධහම කියන්නේ සාන්දෘෂ්ටික ධහමක්, අකාලික ධහමක්. ඒ ධහම පිළිපදින පටන් ගත්ත මොහොත පටන්ම අපේ හිත පිරිසිදු වෙනවා, අපේ හිතේ සතුට වැඩි වෙනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට දිනු කරගන්නට. අපි ධහමේ හැසිරෙන හැසිරෙන අපේ හිත ලෝභයෙන් පිරිසිදු වෙනවා, ද්වේෂයෙන් පිරිසිදු වෙනවා, මෝහයෙන් පිරිසිදු වෙනවා, හිත පිරිසිදු වෙනවා. පරිත්‍යාග සීලෙත්ය, මෛත්‍රිය, ප්‍රඥාවාදී මේ උතුම් ගුණධම් අපේ හිත තුළ දින වෙනවා. ඒ ප්‍රඥාව වෙන දින අපට හොඳ කල්යාණ මිත්‍රයෝ, හොඳ හිත පිරිසුදු වෙච්ච අය මේ ජීවිත කාලෙදීම අපට මුණ ගැහෙනවා අපේ මේ සුචරිතවත් ජීවිතය නිසා. ඒක අපට ලොකු සම්පතක්. බලන්න ඔබ හුඟා කැමති හොඳම යාළුවෙක් දුරින්ද එනවා කියලා දැනගත්තොත් ඔබ කොච්චරනම් සතුටු වෙනවද? ඔබ යාළුව පිළිගන්න ඔබ කැම බීම හදාගෙන එනකම් මග බලාගෙන ඉන්නව නේද? පින්නතුනේ ඒක තමයි. ඒ අපි සලකන්නේ මොකටද? ඒ යාළුවගේ තියෙන ගුණයට. ඒ යාළුවට හුඟා සල්ලිපියෙන් හින්දවල්, යාළුවා හුඟක් ඉගෙන ගත්ත නිසාවත්, යාළුවට හුඟා දේවල් තියෙන නිසාවත් නෙවෙයි පින්නතුනේ අපි යාළුවට සලකන්නේ. ඇයි අපි යාළුවට සලකන්නේ? යාළුවට ආදරේ. අපි යාළුවට කැමති පින්නතුනි. යාළුව ගැන හිතනකොට අපි සතුට වෙන්නේ ඇයි? ඒ ඔහුගේ ළඟ තියෙන ගුණාංග ටික නිසා. අන්න එහෙම ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි දවසකට පින්නතුනි අපේ ජීවිතයේ හොඳම කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන කවුද? අපේ ජීවිතයේ හොඳම කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන කවුද? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මෙන්න මේ තෙරුවන්. අපට වැඩිපුරම දවසට මතක් වෙන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන, ඒ වගේම ගිහි ශ්‍රාවකයන් ගැන, අනාථපිණ්ඩික සිටුතුමා, බන්දුල මාලිකාව, විසාකාව, සුමනා දේවිය, මේ වගේ ගිහි ශ්‍රාවකයන්, චිත්ත ගෘහපතියා, උග්ග ගෘහපතියා, නන්ද මාතාව, කුජ්ජතරාව, මේ වගේ ශ්‍රාවකයන් පින්නතුනි අපේ මිතුරන් බවට පත් වෙන. එයා මේ ගිහිල්ලා හිටියද? එයා පිරිනමන පල හිටියද? අපේ හිතින් පින්නතුනි අපේ යාළුවන්ට සමීප වෙන. එනිසා තමන්ගේ හොඳ ගතිගුණ තියෙන යාළුවෙක් තමන්ට එනකොට සතුරු වෙනව නම් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් කරනකොට ඔබට කොයිතරම් සතුටක් ඔබට ලැබෙනවද? ඔබ යාගේ චරිත කතා කියනවා, කියවනවා. එයාගේ චරිතවල තිබෙන ලක්ෂණ ඔබත් අනුගමනය කරන්න උත්සාහ කරනවා. එතකොට ඔබත් ඒ යාළුවත් එක්ක එකට ජීවත් වෙනා වගේ පින්නතුනි. මෙන්න මේ සතුට, මානසික සතුට අපේ ශාරීරික සුවතාවයට, ශාරීරික නිරෝගීතාවයට බලපානවා. මුහුණේ පැහැපත් බවට බලපානවා විතරක් නෙවෙයි, කටහඬ ලස්සන වෙනත් මේක හේතු වෙනවා. බොහෝ දේවල්ට පින්නතුනි සාන්දෘෂ්ටික වශයෙන්, දිටදම වේදනීය වශයෙන්ම මේකේ අනිසංස තමයි දැනෙන්න ගන්න. එන්න එන්නම තමයි ධර්ම තුළ ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. යන විතරක් නෙවෙයි, Taman පිරිසක් එක්ක හිටියත් නිතර තමා තනි වෙන්න උත්සාහ කරනවා ගුණධම් එක්ක, ප්‍රඥාවත් එක්ක. අනේකට මාර්ගය තමයි මේ බද්දේ ගණත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අපි මෙතෙක් සඳහන් කළේ සාමාන්‍ය ලෝකෙ තුල ඉඳගෙන බාහිර ලෝකයක් ඇතැයි කියන මතනේ මත ඉඳගෙන අපි කොහොමද සම්මුති ලෝකෙ තුල සාර්ථක වෙන්නේ කියලා. දන් දීලා, සිල්වත් වෙලා, මෛත්‍රී භාවනා කළා. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි, අමනුෂ්‍යයන් අතර, දෙවියන් අතර කීර්තියට, ගෞරවයට, සම්භාවනාවට පාත්‍ර වෙන්න ආකාරය තමයි අපි මෙතේ සාකච්ඡා කළේ. නමුත් මෙතෙන් පටන් පින්නතුනි අපි සාකච්ඡා කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මේ මුළු ලෝකයක් Tamanthai මුණත්, ඒ ලෝකයේ තුර තමා කොහොමද ප්‍රඥාවෙන් අභිෂේක ලබන්නේ, තමා කොහොමද බ්‍රහ්මයක් වගේ හුදකලාවම උත්තරීතර හුදකලාව, උත්තරීතර සතුට ලබන්නේ කොහොමද කියන මාවතයි මෙතෙන් පටන් අපි සාකච්ඡා කරන්නේ. මෙතෙන් පටන් අහනේවා අපි සාමාන්‍ය ජීවිතය අහන කරණා නෙවෙයි, මේක සම්මුති ලෝකයෙන් වෙනස් දෙයක්. එනිසා මේ මෙතන පටන් එන කාරණාවල කියන්නේ උඩුගම් බලා යනවායි කියලා, පටිසෝතගාමී කියලා. අපි මෙතේ සාකච්ඡා කරන කරුණු අනුසෝතගාමී ලෝක යන විදියට යන්නේ. නමුත් බුදුහාඳුරන්ගේ පරමාර්ථ සත්‍ය ධර්ම, චතුරාර්ය සත්‍ය ධර්ම, ඒකට කියන්නේ පටිසෝතගාමීන් නිපුණං දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බලන ධර්ම, මේක තේරුම් ගන්න ටිකක් අමාරු ධර්ම, ඉතාම සියුම් ධර්මයක් කියලා දේශනා කළා. බද්දේ කරත් සූත්‍රය ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි මම නුඹලාට බද්දේ කරත්තස්සෝ භික්ඛවේ උද්දිස්සංච විභංගංච දේසිස්සාමී සංසුනාත සාදුකං මනසිකරෝත බහසිස්සාමීති කියලා. මහණෙනි මම නුඹලාට ඊතාම ලස්සන සුවදායි රාත්‍රියක් පිළිබඳවත්, ඒ රාත්‍රියට අදාළ තේමාව සහ ඒකට අදාළ විස්තර කතාව මා ඔබලාට මෙතන පටන් දේශනා කරනවා කියලා. උත්තරීතර හුදකලාව, the one fine night කියන එක, the noble night, the noble silence, noble loneliness. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංකී අනාගතං යදතීතං පහේනන්තං අප්පත් සංච අනාගතං. අතීතං නාන්වා ගමෙය්‍ය, අතීතය අනුගමනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අතීතය තුල ජීවත් වෙන්නේ නැහැ. අතීතය තුල ජීවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අතීත සිද්ධි මතක් කරන්නේ නැහැ කියන කාරණේ නෙවෙයි. අතීත සිද්ධිය සැබෑ කරගෙන අවිද්‍යාවෙන් අතීතය තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, නප්පටි කංකී අනාගතම්, අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන වරදවා තේරුම් ගන්න එපා. අනාගතය පිළිබඳව දේවල් සැලසුම් කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. අනාගත සිහින ලෝකවල ජීවත් වෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. ඊළඟට යදතීතං පහේනං, යම් අතීතයක් වෙලා තියෙනවා නම් ඒක දැන් ගෙවිල අවසන්. අනිත් පැත්තට අපත් සංච අනාගතං, අනාගතේ තාම ඇවිල්ලා නැහැ. දේවනෝ දේශනා කරනවා පච්චු පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. අතීතේ ඉක්මලා ගිහිල්ලා අනාගතේ තාම ඇවිල්ලා නැහැ. පච්චු පන්න බුදුදහමේ වර්තමානෙට කියන්නේ පච්චු පන්න කියලා. මේක ඉතාම වැදගත් වචනයක්. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අතීතේ ඉක්මලා ගියා, අතීතය අමතක කරන්න, අනාගතේ තාම ඇවිල්ලා නැහැ, අනාගතය අමතක කරන්න, වර්තමානයේ විතරයි ඉස්තෙන, වර්තමානයේ තුල ජීවත් වෙන්න කියලා නේ. ඒක තමයි සාමාන්‍ය මනෝවෛද්‍යවරු කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන අතීතය අනාගතය නිසා ඒ දෙක අමතක කරලා වර්තමානයේ ඉන්න කියලා. බුදුදහම එහෙම කියන්නේ නැහැ. බුදුදහම අමතක කරන්න කියලා කොහෙවත් නැහැ. යම් කිසි කෙනෙක් දෙයක් අමතක කරනවා නම් ඒක ජීවිතේ ලොකු වැරදීමක්. ලොකු මිස්ටේක් එකක්. Forgetting is a mistake, but forgiveness is a quality. සමාව දීම ගුණයක්. අමතක කිරීම ලොකු වරදක්. බුදුදහමේ මූලික පදනම සම්මා සතිය. සතිමත් බව දිනුවෙන මොකද වෙන්නේ? මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. මතකේ වැඩි වෙලා ගිහිල්ලා මේ ජීවිත කාලේ උපන්දා පටන් ටික උනත් කියන්න පුළුවන් යම් කෙනෙක් සම්මා සතිය දිනු කරොත් අභිඥා මට්ටමට. මව කුසේ හිටිය කාලේ විස්තර දෙකක් කියන්න පුළුවන් විතරක් නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආවසර කියන්න පුළුවන්. මතකේ නෙමෙයි ගැටලුව. ගැටලුව මොකද්ද? අතීත යමක් සිහි කරනකොට ඒ සිදු කරන සිද්ධිය සිහි කරන සිද්ධිය මේ මොහොතේ සිදුවන දෙයක් හැටියට අවිද්‍යාවෙන් නිත්‍ය සංඥාවෙන් ගැනීමයි දුකට හේතුව. ඒකයි මානසික පීඩාවට හේතුව. ඔබේ මියගිය කෙනෙක් සිහි කරාට කමන්නේ. ඒ මියගියපු කෙනා කරපු ලොකු උදව්වක් මතක් කරලා ඒක දැන් කරනවා වගේ කියලා හිතපු ගමම මොකද වෙන්නේ? දන්නේම නැහැ කඳුළු බේරේ කියන වැටෙනවා. අනේ මගේ අම්මන් ඔළුව අත ගෑවේ මෙහෙමයි කොණ්ඩේ පීරුවේ මෙහෙමයි ඉස්කෝලේ යන ගියේ මෙහෙමයි අමාරුවෙන් හම්බ කළ දුන්නේ මෙහෙමයි කියලා ඒ අතීත සිද්ධිය තුළ ජීවත් වෙනකොටම තමන්ම දන්නේ නැහැ කඳුළු වැක් කරන ඇස් දෙක. ඇයි ඒ අතීත සිද්ධිය තුළ දැන් මේ ජීවත් වෙනවා. අපි දන්නේ නැහැ මේ වර්තමානයේ ඉඳගෙන එක සීකරන බව දන්නේ නැහැ සම්මා සතිය මේ මොහොතේ නැහැ. සම්මා සතිය නැතුව සතිමත් බව නැතුව සීකරනකොට ඒ අතීත සිද්ධිය තුළ ජීවත් වෙනා දුක සැපේනවා. හරියට ෆ්ලෑෂ් ලයිට් එකකින් අපිට තියෙන අතීතයේ සහ අනාගතයේ ෆ්ලෑෂ් ලයිට් එකෙන් බලන එක එළිය ફોකස් කළා. නමුත් මේ කරන්නේ මොකද්ද අපි ෆ්ලෑෂ් ලයිට් එකෙන් එහෙම දමල ගහනවා අපි. ඒ සිද්ධියට. ඒ වගේ දෙයක් තමයි මේ. පින්නතුනේ එතකොට මෙතන මොකද කියන්නේ මේ පච්චුප්පන්න කියන වචනය බුදුදහමේ අතීතය අමතක කරන්න කියලාත් නැහැ. අනාගතය අමතක කරන්න කියලාත් නැහැ. හැබැයි කියනවා අතීතයේ ගෙවිලා අවසන් අනාගතයේ සම පැමිණිලා නැහැ. එහෙම කියලා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේ අතිස්තර දෙයක් නෙවෙයි. මේ වර්තමාන අත්දැකීම වර්තමාන සිත. වර්තමානයේ අපි මට ශරීරයක් තියෙනවා, මේ ධර්මශාලාවේ ඉන්නවා, වාහනයක් තියෙනවා, රැකියාවක් තියෙනවා, දරුවෝ ඉන්නවා. මේ ඔක්කොම කතා එක්ක අපි මේ වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අපේ වර්තමාන සිතුවිල්ලකයි මේ ඉන්නේ. ඒ සිතුවිල්ල විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඒකත් එක මිස්කන්ධ පංචකය පෙරපසුනොවි පච්චුප්පන්නව හේතුඵල ධම මත හටගෙන නිරුද්ධ වීම තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ වර්තමානයත් ස්ථිර දෙයක් නෙවෙයි. බුදුදහම කියන අතීතයේ කාන්තිය අනාගතය අනිත්‍යය වර්තමානයේ මැද කියලා. වර්තමානයේ මැද කියලා වර්තමානයේ නිත්‍ය සංඥාවෙන් ගන්න නෙවෙයි කියන්නේ වර්තමානෙත් මේ පටිච්චසමුප්පාදේ දකින කියලා මේ කියන්නේ. වර්තමානයේ කියන එකට කියන්නේම පච්චුප්පන්න කියලා. පච්චුප්පන්න කියන්නේ මොකද්ද වෙන ඉතින් කියනවනම්? පටිච්චසමුප්පාදේ කියන එක තමයි මේ කියන්නේ. බුදුදහමේ කියන ආර්ය න්‍යාය මේ කියන්නේ. අස්මින් සති දන් හෝති අස්මින් අසති දන් හෝති කියන මේ න්‍යාය මේ කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. යං කිච්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කතාවයි මේ කියන්නේ. යේ ධම්මා හේතුප්පවව තේසං හේතු තථාගතෝ ආහ තේසං චියෝ නිරෝධෝ. මේ දර්ශනය මේ කියන්නේ. ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති. මේ ඇති කල්ලි මේක තියෙනවා, මේ නැති කල්ලි මේක නැති වෙනවා. ඉමස් උප්පාදාය දන් උප්පජ්ජති ඉමස් නිරෝධාය දන් නිරුජ්ජති කියන මේ සිද්ධාන්තය තමයි මේ පච්චුප්පන්නේ තත්තත විපස්සති. පස්සදී කියලා නෙමෙයි කියන්නේ දකින්න සාමාන්‍ය දැකීමක් නෙවෙයි විපස්සති විශේෂයෙන් දැකීම නුවණින් දැකීම සාමාන්‍ය කෙනෙක් දකින විදිහට නෙමෙයි මේ දකින්නේ ඊට වඩා ගැඹුරට ගිහිල්ලා හේතුඵල ධමයක් එකයි දකින්නේ සාමාන්‍ය කෙනෙක් දකින්නේ මේක මයික් එකක් මේක මලක් කියලා මේක කෝපියක් කියලා කියන්නේ නේ අර පොඩි එක්කෙනෙක් අර දුවක් අහන්නේ හඳුන් ගොරක් පෙන්නලා මේක මොකද්ද කියලා ඒ වැඩිහිටි කෙනා තාත්තා කියන මේක දුවේ පුතේ හඳුන් ගොරක් කියලා ඒ තාත්තේ මොඩියෝ කියන විදිහනේ මං අහන්නේ ප්‍රඥාවෙන් කොහොමද කියන්නේ කියලා ඔන්න එතකොට තේරෙනවා ඔබ කවුද කියලා. එතකොට ප්‍රඥාවෙන් දකින විදිය තමයි මේ අවුරුදු තුනමාර ක්‍රමයක් මේ කියන්නේ. නිකන් කෙනෙක් නෙවෙයි. අවුරුදු තුනමාර ක්‍රමයක් හඳුන් කෝරක් වෙනලා කියනවා. අනිත් කෙනා කියන මේක මොකන්ද කියලා. අනිත් කෙනා කියන මේක හඳුන් කෝරක් කියලා. ඒ මෝඩයෝ කියන විදිය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ දකින විදිය. බුදුදහමෙන් කියන්නේ තත්ත තත්ත විපස්සති ඒ ඒතන නුවණින් දකින්න. බාහිර ලෝකයේට කෝප්පයක් මලක් හඳුන් කෝරක් පේන්නේ. හරියට අයිස්බර්ග් එක උඩ කොටස වගේ. නමුත් අයිස්බර්ග් එක යට තව ලොකු කොටසක් නොපෙනී වතුරින් යට සැඟවිලා තියෙනවා. ලොකු කතාවක් යට තියෙනවා. ඒ කතාව මොකද්ද? ඒ තමයි පංච උපාදාන ස්කන්ධය කියන එක. නිස්කන්ධ පංචකය තමයි නොපෙනී තියෙන්නේ. ඒක සැඟවිලා ඉඳගෙන ඔබට උඩට යම් දෙයක් පෙන්වනවා. දරුව පෙන්වනවා, රැකියාව පෙන්වනවා, වාහනය පෙන්වනවා, ලස්සන ඇඳුමක් පෙන්වනවා, ලස්සන පින්තූර පෙන්වනවා, ලස්සන සින්දුවක් පෙන්වනවා. අර උඩ ටික පෙන්වලා ඔබ මුලා කරනවා. නමුත් යට නොපෙනී තියෙන මොකද්ද? යට නොපෙනී තියෙන දුක්ඛ සත්‍ය. දුක්ඛාර සත්‍ය තමයි යට නොපෙනී තියෙන්නේ. ඒ තමයි සංකිටේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් ස්කන්ධ පංචකය දුක සත්‍ය විදිහටම කියනවා නම් ස්කන්ධ පංචකය තමයි යට තියෙන්නේ. ඒක යට සංගවගෙන ඒක අපව මුලා කළා. අපට උඩ කොටස තමයි නිතරම පෙන්වන්නේ. ඇයිකට හේතුව අපේ ළඟම ලොකු හතුරෙක් ඉන්නවා. ඒ හතුර තමයි අපි මේ මුලා කරන්නේ. කවුද යන්නේ? ඒ තමයි අවිද්‍යාව. අන්නේ අවිද්‍යාවත් එක්ක සටන් කිරීමට තමයි අපට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. සතිය සහ සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. අන්න ඒක ලබා ගන්න තමයි අපට කල්යාණ මිත්‍රත්වය අවශ්‍ය වෙන්නේ. පින්නතුනි අසම්බීරං අසංකොප්පං යං විද්වාමන් බෘහේ. එතකොට නුවණැති කෙනා නුවණින් දකින්නේ මොකද්ද? මෙන්න මේ ගැඹුරු වූ ඒ වගේම යම් කිසි කෙනෙකුට කෝප කරන්න බැරි මෙන්න මේ යථාර්ථය නුවණැති කෙනා විදර්ශනාවෙන් දකිනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ අවබෝධය ලබනවා නම් මේ අවබෝධයට චැලෙන්ජ් කරන්න කාටවත් බෑ. මේ අවබෝධයට අභියෝග කරන්න කාටවත් බෑ. මේ අවබෝධයට හානියක් කරන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. දියමන්තියට හානියක් කරන්න කෙනෙකුට පුළුවන් කමක් නැතු වගේ දියමන්තිය පොතන දැම්මත් ඒක නියම ස්වභාවයෙන්ම තියෙන වගේ පඤ්ඤා නරාණං රතණං කියන්නේ මෙන්න මේ ප්‍රඥාව තමා දිනු කරගත්තොත් ඒ ප්‍රඥාවට හානි කරන්න අනිත්‍යයට පුළුවන් කමක් නැහැ. නමුත් අනිත් දේවල් සමතේ ගත්තත් අනිත් සාමාන්‍ය ප්‍රාථමික ලෝකේ දෙයක් වගේ. හැබැයි ඒ සමතය තුළ ඉඳගෙන අපි ප්‍රඥාව දිනු කරවතින් හරියට ලයිට්ස් ටිකක් යට ඉඳගෙන අපි ලියුමක් ලියනවා. කරන්ට් එක ගියත් ආලෝකේ නැති වෙලා ගියත් ලියපු ලිපිය නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සීල සමාධි දෙකෙන් හරහා එන ඇවිල්ලා ගොඩනගා ගන්න ප්‍රඥාව. වෙන වෙන දේවල් වලින් හානි වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව දිනු කර තරමට ඊළඟ මොහොතට තමන්ට උපකාර කරගන්නට ඒක උපකාරයක් වෙනවා. පල්ලෙහාට යන්නේ නැහැ. සීලෙන් වුණත් කෙනෙක් පිරිහෙන්න පුළුවන්. කෙනෙක්ට තියෙන ධානාභිඥා සමතේ පිරිහෙලා යන්න පුළුවන් යම් නම් හේතු මත නිවරණ නිසා. නමුත් කෙනෙක් ප්‍රඥාව දිනු කරගත්තොත් ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පන්න ආදී මේ ගැඹුරු කාරණා ජීවිත යථාර්ථය අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කළා ඒ දිනු කරන ප්‍රඥාව තමන් ඒ මට්ටමෙම තව තවත් දිනු කරගන්නවා මිසක් එක පලයට වැටෙන්නේ නැහැ. කාලයක් ඇතැම් විට අසත්පුරු ශාස්ත්‍රය නිසා කලක් වැසිලා තියෙන පුළුවන්. නමුත් වැසිලා තිබුණත් ඒක වටිනාකම අඩු වෙන්නේ නැහැ. නැවත ඒක ඉස්මතු වෙනවා. අජේව කිච්ඡං ආතබ්බං කෝජංජා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනව මච්චුනං. ලස්සන කතාවක් කියනවා. අද තියෙන දේ අදම කරන්න. හෙට කෝජංජා මරණං සුවේ. සුවේ කියන්නේ හෙට. හෙට මරණයට පත් වේද දන්නේ නැහැ. අද කරන්න තියෙන දේක් තියෙනම් අදම කරන්නට ඕන. නහිනෝ සංගරං තේන මහාසේනව මච්චුනෝ. මරුවා සමග අපට එකඟතාවයක් නැහැ. මරණාසන්න මොහොත ළඟ වුණාට පස්සේ අනේ මට තව විනාඩි දෙකක් ඉන්න දෙන්න කිව්වත් ඉන්න දෙන්නේ නැහැ. අපිව තියෙන අපට ඇවිත් සියලුම දේවල් එන අපි ඇදලා උදුරලම දානෝ පැත්තට කරනවා අපි. මේ ශරීරයත් එක්ක තියෙන ඔක්කොම ටික අපි වයින් කරනවා. නිකන් ඉන්නකොට හරි බලන්න පේනතුන මේ අද්දක දිහා බලන ඇඟ දිහා බලලා අනේ කවදා හරි මම මේ ශරීරයෙන් අයින් වෙනවා නේද කියලා බලන්න තමන්ගෙන. මොහොතක් හරි බලන්න. මේ ඇඳුම් අඳලා ඉන්න තමන්ගේ මේ ශරීරය තමන් අදත් මේ කැම දීපු ශරීරයෙන් තමන්ට සම්පූර්ණ මේකෙන් අයින් වෙලා යන්න වෙනවා නේද දවසක කියලා බලන්න. අපි හැම වෙලේම ජීවිතං අනිත්‍යං මරණං අනිත්‍යං කියලා බොහොම ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරනවා නේද? භාවනා වඩනවා. නමුත් වෙනද තමන්ට දැනෙන විදියට සාමාන්‍ය ප්‍රායෝගික විදියට මේක මෙනෙහි කරලා බලන්න. මේ ශරීරයෙන් තමන් අයින් වෙනවා නම් තමන්ගේ දරුවන්ගේ ඥාතින්ගේ ඉතින් 아무ත කතාවක් කියන දෙයක් නැහැ නේද? පින්වත්නි යන්නේ ඒ නිසා තමා විශේෂයෙන්ම තමන්ට රැකවරණයක් සමාදා ගන්නට ඕන. ඒක තමයි තමාගේ මනස දිනු කර ගැනීම මේ සුවිශේෂී භාග්‍ය සම්පන්න අවස්ථාව අපේ මගහරව ගන්න හොඳ නැහැ. මොකද මේ මරණාසන්න මොහොත ළඟුණාට පස්සේ දවස අපට හැම දිනාටම ළඟා වෙනවා. අපි මරණයට පත් වෙන දවස අද කියන දවසක් අපි කාටත් එනවා. එතැන් සිට මේ දවස අදද දන්නේ නැහැ නේද? පින්නතුනි එවැනි තත්යක තමයි අපි මේ හැම දිනෙකම ඉන්නේ. උපරිම වුණත් තව අවුරුදු 100ක් යන්නේ නැහැ නේද? උපරිම වුණොත් 100ක් යද්දී අපි හැම දිනාම මේ පොළවේ යාලු දූවිලි බවට පත් වෙනවා. මේ අද පරිහරණය කරන ශරීරය. නමුත් පින්නතුනි එහෙම වුණත් අපිට කියලා රැකවරණයක් තියෙනවා. ඒ දිනු කරගන්න මනස තමයි ඊළඟට ඒ දේවල් අපට යහපත පිණිස හේතු වෙනවා. ඔබ දකින්නේ මෑත කාලේ ලංකාවේ ළමයෙක් ගැන. අවුරුදු 18ක ළමයෙක් එක ප්‍රදේශයක යමියෙක් ගිහින් අවුරුදු 15දී මහනුවරදී මිය ගිහිල්ලා දෙවනුවරදී ඉපදිනා. මහනුවරදී මිය ගිහිල්ලා දෙවනුවරදී ඉපදිලා. මහනුවරදී under 15 ක්‍රිකට් කණ්ඩායමේ ගහලා ඉන්දියාවට ගිහිල්ලා ගියාත්මේ මේ ආත්මෙත් ඒ වගේම පහළෙන් පහළ ඉන්දියාවට ගිහිල්ලා. ගියාත්ම භාවයේ නිර්මාංස භෝජි මේ ආත්ම භාවයේ නිර්මාංස භෝජි. ගියාත්මේ අමතාස ශ්‍රද්ධාවන්තයි මේ ආත්ම භාවය අමතාස තේවදින ශ්‍රද්ධාවන්තයි. ගිය ආත්ම භාවයේ ළමා නාට්‍යවල රංගපාලා තියෙනවා මේ ආත්ම භාවයේ ටෙලි නාට්‍යවල රංගපානවා. ඊට පස්සේ එයා මේ ආත්ම භාවයේදී ගිය ආත්ම භාවයේ නුවර හොයාගෙන ගිහිල්ලා ගිය ආත්මේ ඒ බඩු ටික එයා ක්‍රිකට් ගහනකොට හෙල්මට් එක පෑඩ් එක ඔක්කොම මම අරන් තියලා ඒ ටිකත් අරගෙන දෙවනුවරටයි ගිහිල්ලා අම්මේ ටික තියාගෙන පරිස්සම් කරගෙන ඉඳලා අවුරුදු ගානකට පස්සේ ආවිලා ඊට පස්සේ මම පින්නතෙන් දැන් මේ කාරණා වලින් පේනවා අපි මේ ශරීරය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට ඊට වඩා අපේ ගුණධම් ටික Tamante ඒකාකාරී වෙවි මේ යන ගමන කොයිතරම් පැහැදිලිව පේනවද කියලා. ඉතින් මෙන්න මේ සත්‍යයන් එක්ක අපිට ඉතාම පැහැදිලි අපේ දිනු කරන ගුණය වඩන ගුණධම් අපට අපතියන්නේ කියන කාරණේ. සාමාන්‍ය ගුණධම් විතරක් නෙවෙයි තමන් ඒ දිනු කරන ස්කිල්ස් හිටන් ඒ දේවල් තමන්ට සසරට උපකාරවත් වෙනවා. එනිසා අපි නොතින මේ අපි දැනගත් එකක් දෙකක් විතරයි. නමුත් බොහෝ තැන්වල සිද්ධි මේක බොහෝ ඇටි අභියතිය මතක නැති වුණාට ඇතැම්ටි හිත දින කරතින් හොඳට මේ ඔක්කොම සිද්ධින් දෙක ඒකාත්ම භාවයක් නෙමෙයි. ආත්මවාසිය ගණන් කල්ප ගණන් එක ලයින් එකට තියලා මේ ටිකෙන් ටික ගුණ දහම් දිනු කරගෙන ආපු ආකාරය පේනවා අපට. එනිසා පිනතුනි මේ ජීවිත කාලයේ පුළුවන් තරම් ගුණ දහම් ටිකෙන් තමන් දිනු වෙන්න වේගයෙන්ම දිනු වෙන්න දිනෙන් දින තමන්ගේ ළඟ තියෙන ලෝභකම අමනාපය ඊර්ෂ්‍යාව එකට එක කිරීම මේ වගේ දේ අඩු කරන්න ටිකෙන් ටික. ඒව තියාගන්න එක තමයි පාඩුවක්. හිතට දුකක්, මනසට පීඩනයක්, අනිත්‍යට අසහනයක්. ඒ නිසා දිනෙන් දින මේ දුර්ගුණ වලින් මිදලා තමන් නිදහස් වෙන්න මේ ගුණධම් ටික බිම තියලා කුරුල්ලෙක් වගේ තමහා සිගිල්ලා යන්න. මහා බරකින් මේ අපි පොළොට ඇදලා ඉන්නේ. ඒ බර ටික පුළුවන් තරම් පහලින් තියලා තමන් නිදහස් වෙන්න. මේකට කියනවා බුදුදහමේ මේ බාහර නික්කේප කියලා. බර බිමින් තිබීම කියලා. නිතරම බුදුහාමර අපට අනුශාසනා කරන්නේ මේ බරේ බිමින් තියලා බරෙන් නිදහස් වෙන්න කියලා. ඒ කියන්නේ පින්නතුනි බඩු මොට්ටු ටික බිමින් තිබීම නෙවෙයි මේ කියන්නේ. පරදා තේරුම් ගන්න එපා. තමන්ගේ ළඟ තියෙන කෙලස් ටික, දුව දරුවන් ටික, දේපල ටික ඒව කටියට දෙන්න නෙවෙයි මේ කියන්නේ. ඒව ඔබලම තියාගන්න. පන්දරට එමෙ වරන් ඉන්න එපා. පරණ බඩු මොට්ටු එහෙම එන හොඳ ඒවා තියෙ කියලා. අපි මොකද ගන්නෑ? අපි ගන්නවා නම් ගන්නේ අලුත් මේවා. පින්නතුනි අපේ බඩු මොට්ටු අයින් කිරීමක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් අයින් වීම. විශේෂයෙන් බුදුදහමේ කියන්නේ මෝහයෙන් අවිද්‍යාවෙන් දුරු වීමයි බුදුදහමේ මේ කියන්නේ. ඊළඟට බුදුහාමර සඳහන් කරනවා ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන් දිනම් සංවේ බද්ධේ කරත්තෝති සන්තෝ ආචික්කති මුනි. මෙන්න මෙහෙම යම් කෙනෙක් කෙලෙස් සමන වීරිය යුක්තව දිවාරය දෙකි වාසය කරනවා නම් මෙන්න මේක තමයි බුදුදහමේ කියන්නේ බද්ධේ කරත්ත කියලා. උත්තරීතර හුදකලාව ලක්ෂණට ගත කරන රාත්‍රිය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් ලස්සනට දවසක් ගත කරගන්න ක්‍රමය මේ කියන්නේ. රාත්‍රී කියන්නේ රෑ විතරක් නෙවෙයි, රෑ හතරෙන් ඉඳලා දවල් දෙකෙන් ඉන්න කතාවක් නෙවෙයි මේ කියන්නේ. රාත්‍රී කියන්නේම දවසක්. දවස කියන්නේ සම්මත ක්‍රමය අනුව කාලයේහි මූලික රූට් එක, මූලික පදනම තමයි දවස කියන්නේ. දවස් එක තුල තමයි සති, මාස, අවුරුදු, ජීවිත කාලයක්, කල්ප ඔක්කොම ගොඩනැගෙන්නේ දවස පදනම් කරගෙන. දවස සාර්ථක කරගන්න පුළුවන් නම් තමාගේ සමස්ත ජීවිතෙම සාර්ථකයි. ඒ නිසා හැමදාම හිතන්න මම අද දවස සාර්ථක කරගන්නවා. අද දවස තමයි මට ජීවිතේ ලැබිලා තියෙන දවස් වලින් හොඳම දවස් කියලා හිතන්න. මට ඉතිරිව තියෙන දවස් වලින් ජීවිතේ හොඳම දවස තමයි අද දවස කියලා හිතන්න. ඇයි එහෙම කියන්නේ? හෙට දවස් වේදි තවත් ටිකක් හරි ලෙඩ දුකක් එනවා නේද? කරදර ටිකෙන් ටික වැඩි වෙනවා අපට. තමන්ට ජීවත් වෙලින තියෙන කාලයෙන් තියෙන ජීවිතයේ දවස් වලින් ලක්ෂණම දවස වටිනාම දවස තමයි ඔබ මේ අද ගත කරන්නේ. එනිසා හැමදාම අද දින මම සාර්ථක කරගන්නවා කියලා හිතලා තමන් නිින්දෙන් නැගිටිනකොටම අද දින මට හමු වෙන හැම දෙනාම සුවපත් වේවා කියන හැඟීමෙන් දවස ආරම්භ කරන්න. දවස නිමාවටපත් කරනකොටත් අද දවසේ මට හමු වෙච්ච හැම දෙනෙක්ම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනාවෙන් තමානින්දට යන මේ විදිහට දවස් සාර්ථක කර ගන්න. ඊටත් වඩා ගිහිල්ලා බුදුහම දේශනා කරන්නේ මොකද්ද? අතීතයේ ගෙවිල ගිහිලි ඉවරයි, අනාගතයේ තාම ඇවිල්ලා නැහැ, වර්තමානයේහි සතුටෙන් කාලය ගත කරන්න. ඒ සතුට කියන්නේ මොකද්ද? වර්තමානයේ සිහියෙන් නුවණින් කාලය ගත කරන්න. කොහොමද සිහියෙන් නුවණින් කාලය ගත කරන්නේ? කොහොමද සැබෑලෙසම උත්තරීතර හුදකලාව නෝබල් ලොංගලිනස් එකට එන්නේ කොහමද? හොඳ ලස්සන රාත්‍රියක් ගත කරන්නේ කොහමද? ලස්සන රාත්‍රියක් ගත කරන ක්‍රමය උද්දේශය ඊළඟට විභංගයේ බුදුහාම දේශනා කරනවා. ඒකේ විස්තර කතාව දේශනා කරනවා. මොකක්ද විස්තර කතාව කියලා කියන්නේ? අපේ සැබෑ උරුමය ගැන ඕන විස්තර කරනවා. මොකක්ද අපේ උරුමය කියන්නේ? අපේ උරුමය කියලා කියන්නේ පිනතුනි අපට අයිති දෙය කියන්නේ මොකද්ද? අපි තමන්ගේ කියලා ඇත්තටම අරගෙන තියෙන මොකද්ද මේ? ඒ තමයි පංචස්කන්ධය, නැත්නම් පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි ඇත්තටම අපේ ජීවිතයක් කියලා තියෙන්නේ. ඒන් බැහැරව දෙයක් නැහැ. බුදුහාම දේශනා කරනවා ඇඟිලි පහ එකට එකතු කරගත්තාම මිටක් කියලා අපි කියනවා. අන්න ඒ වගේ ඇඟිලි පහ හැර මිටක් නැත්තාසේ මේ රූප ආදී ස්කන්ධ පංචකේ හැර වෙනත් දෙයක් අපට නැහැ කියලා. තමන්ගේ ශරීරය කියලා කිව්වත්, දරුවෙක් ඉන්නවා කියලා කිව්වත්, වාහනයක් තියෙයි කියලා කිව්වත්, රැකියාව, අම්මා තාත්තා, ඉඩම, ගෙදර, තමන්ට අමනාප කෙනෙක්, තමන්ට ආදරය කරන කෙනෙක්, මේ මොනම දෙයක්, භෞතික දෙයක් හෝ මානසික දෙයක් ගැන තමා හිතන කතා කරන හැම දෙයක්ම මොකද්ද? හැම දෙයක්ම ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකේ හැම වේලාවෙම හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි, අවිද්‍යාවෙන් තම අලුත් ස්කන්ධ පංචකයක් ගොඩනගාගෙන තමයි මේක නිමාටපත් කරන්නේ. මෙන්න මෙතෙන් දෙපෙන්නුතුනි, මෙතන ඉඳන් යම් යම් ගැඹුරු කාරණා ඔබට ඇහෙයි. ඔබ සිහියෙන් හිටියොත්, නුවණින් හිටියොත් ඔබට යම් යම් දේවල් ඔබට අහන්නට දැනගන්න ලැබෙයි. බුදුහාඳුරෝ පටිසම්භිදා මාර්ගයේ චර්යා නානත් ඥානෙදී කාරණයක් විස්තර කළාම කාරණා කිහිපයක් දැක්වෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා. විඥාන චර්යා කියලා කියන්නේ අපට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසෙන් කියන මේ ආයතන හයෙන් කිසියම් අවස්ථාවක ලැබෙන මුල්ම අත්දැකීම ඇසෙන් රූපයක් බලනකොටම මුලින්ම විසිති වෙන රූප මාත්‍රය ශබ්ද මාත්‍රය ගන්ධ මාත්‍රය රස මාත්‍රය මුල්ම එක්ස්පීරියන්ස් එක ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එකට කියනවා විඥානචර්යය කියලා. අන්නේ විඥානචර්යය කියන එක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක විපාකයක් විතරයි. ඒක අතීත කර්ම විදියට මේ මොහොතේ ලැබෙන අත්දැකීම. මොකද ඒ අත්දැකීම මලද මේ? මලද මයික් එකද මේ මුලින් පේන දේ කියලා කියන්නේ? මුල්ම පේන එකට මල්වත් මයික්වත් නැහැ. මුලින් පේන එකට වර්ණ මාත්‍රි විතරයි. අපි මලක් හෝ මයික් එක හෝ මේසේ කියලා පනව ගන්න දෙවෙනි අත්දැකීමත් එක්ක. මුල්ම අත්දැකීම වර්ණ මාත්‍රයක් විතරයි. ඒ මුල්ම අත්දැකීම තුර සත්තු බඩු මුට්ටු මොකුත් නැහැ. කියටික අපි සම්පූර්ණම අතීත අත්දැකීම් එක දෙවෙනියට ගොඩනගා ගන්න. ඒ මුල්ම අත්දැකීම සැපක්වත් දුකක්වත් නෙවෙයි. මෙන්න මේ අත්දැකීම ගැන නිසි අවබෝධයක් නොතිබ්බොත් සහ වර්තමානයේ සිහින් නොසිටියොත් ඒ මුල් අත්දැකීම අඥාන චර්යාවකට යනවා. මුල්ම එකද behavior of consciousness. දෙවෙනි එකද behavior of ignorance. අඥාන චර්යාවට යනවා. හැබැයි මේ වෙන සිද්ධිය ගැන හොඳට සිහියෙන් හිටියොත් හොඳට දැනුවත් හිටියොත් ඒක අඥාන චර්යාවකට යන්නේ නැහැ. ඒක ඥාන චර්යාවකට යනවා. the behavior of wisdom එකට යනවා. the behavior of understanding එකට යනවා. ඒ කියන්නේ දිත්තේ දිත්තමත් මට්ටමට යනවා. අන්න ඒක තමයි නැවත කර්ම සකස් කර නොගෙන්න මට්ටම. අන්න ඒකටයි කියන්නේ අර ဒုတိය කම්ම සූත්‍රයේ සංඛාරණ කර්ම හතර ගැන සඳහන් කළා. මොනද කර්ම හතර? අත්ති භික්ඛවේ කම්මං සුඛන්නං කන්න විපාකං. කලු විපාක ගැන දෙන කලු කර්ම තියෙනවා. අත්ති භික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛ කන්න සුඛං කන්න සුඛ විපාකං. කලු සහ සුදු දෙකම තියෙන කර්ම තියෙනවා. මේ කර්ම තුනම යන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර මට්ටමට. මේ කර්ම තුනට තමයි පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර විදියට වෙනත් වචන වලින් විවිධ පරයයන් දේශනා කරා. මෙන්න මේ තුන විතරයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනකොට ලෝක මිනිස්සු දැනගෙන හිටියේ. කලු කර්ම, සුදු කර්ම සහ කලු සුදු දෙකම තියෙන කර්ම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ඊළඟට දේශනා කරන අලුතෙන් ලෝකෙට අනාවරණය කරන හතරවෙනි කර්මය තමයි අත්තේ භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. අර මුලින් සඳහන් කරපු විඥාන චර්යාව කියන්නේ අතීත කර්ම වලට ලැබිච්ච වර්තමාන විපාකය. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. එක උපේක්ෂා සාගතයි. අන්න එතෙන්ට හරියට දැනුම සහ සිහිය පිටුවා නොගත්තොත් අලුත් කර්ම රැස් කරගන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාර ගණයට යනවා. අන්නතන හරියට සිහියෙන් හිටියොත් කලුත් සුදුත් නොවන දෙකම කර්ම මට්ටමට යනවා. ඒ කර්ම වලට කියන්නේ අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න අසුඛ විපාකං කම්මක්ඛයාය සංවත්තති. කර්මක්ෂේ කරන්න හේතු වන කර්ම විදියටයි මේ හතරෙනි කර්ම දේශනා කළේ. වෙනත් විදිහකින් කියනවා නම් පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අවබෝධයෙන් යුක්ත සමුදය වැය දැකීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම. අන්නේ බලන මොහොත තුල අපට නව කර්ම සකස් වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව දිනු වීමක්, ඒක කර්මයේ ශේ කිරීම සඳහා හේතු වන දෙයක් හැටියට දේශනා කරනවා. මෙන්න මේත් එක්කම පිනතුනේ මෙතන තව ඉතාම වැදගත් කාරණයක් සම්බන්ධ වෙනවා. ඒ තමයි මේත් එක්කම අපට බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමට ප්‍රවේශයක් ලැබෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ගැන නොයෙක් තැන විස්තර වෙනවා. මුල්ම දේශනාවන ධම්මචක්ක සූත්‍රය පටන් සත්‍ය සංවිතිය ආදී තැන්වල ආදී ඒ වගේම විභංග සූත්‍රය වගේ බොහෝ තැන්වල චතුරාර්ය සත්‍ය ගැන විස්තර වෙනවා. නමුත් යතර පින්නතුනි යමක ප්‍රකරණයෙහි සත්‍ය යමකෙහි විශේෂ කාරණයක් දැක්වෙනවා. දුක සහ දුක් සත්‍ය අතර වෙනස විස්තර වෙනවා. ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දුකට හේතුව කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. ආර්යයන් වහන්සේලා දේශනා කරන දුකට හේතුවක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා, ලෝකේ සාමාන්‍ය දුක නැති වෙන කරන දේවල් ටිකක් තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකයට අනාවරණය කරන දුක් නිරෝධාර සත්‍යයක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා දුකේ නිදහස් වෙන කරන දේවල් ටිකක් ලෝකේ තියෙනවා. ඒ අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස තේරුම් ගැනීම මත තමයි මෙතන තමයි තුම්මං හන්දිය. අපි බුදුහාඳුරන්ගේ පැත්තේ යනවද අනිත් පැත්තේ යනවද කියන එක තීරණය කරන මං සන්දිය මෙතනයි. මෙන්න මේක ඊටාම නුවණින් ඊටාම අවධානයෙන් අපේ අහන්නට ඕන ස්ථානය. යමක ප්‍රකරණය දැක්වෙනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද දුක්ඛ සත්‍ය කියන්නේ? යමක ප්‍රකරණය දැක්වෙනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛං දුක්ඛ සත්‍යං. යම් කිසි කායික දුකක් හෝ මානසික දුකක් හෝ වෙනවනම් අන්න ඒ දේ හැර අනිත් දුක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එහෙම කිව්ව ගමන් ඔබ පුදුම වෙයි, මේ දෙක හැර තවත් දුකක් තියෙද කියලා නේ. කයට දැනෙන දුකකුත් නැවේ නම්, මනසට දැනෙන දුකකුත් නැවේ නම්, ඒ දුක හැර වෙනත් දුකක් කොහෙන්ද? පින්නතුනි මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. බුදුහාඳුරෝ යමක ප්‍රකරණය දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා දුක්ඛ සත්‍යං. කායික දුකත් මානසික දුකත් හැර දුකක් තියෙනවා නම් අන්න ඒ දුකයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? සැපක්වත් දුක්ක්වත් නොවන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි මුලින් සඳහන් කරේ අර චර්යානාත ඥානෙදී විඥාන චර්යා කියලා. අතීත කර්මයට විපාක විදියට ලැබෙන දුකක්වත් සැපක්වත් නොවන මුල්ම අත්දැකීම විඥාන චර්යා කියන කාරණය. මෙන්න මේකට තමයි කියන්නේ සිත ප්‍රභාස්කරයි කියලා. මෙන්න මෙතන තියෙන ස්කන්ධ පංචකයේ විඥාණයට තමයි සිත ප්‍රභාස්කරයි කියලා කියන්නේ. සමහර කෙනෙක් ළමේ පොඩි කාලේ හරීම ප්‍රභාස්කරයි සිත, පස්සේ කාලේ කෙලෙස් ඇවිල්ලා දෙන්නේ කියලා නේ. එහෙනම් පොඩි ළමයා රාතනංශය කෙනෙක් වෙනවනේ. එහෙම නෑ පින්නතනි. පොඩි ළමයිගේ කතාව නෙවෙයි සිත ප්‍රභාස්කරයි කියලා කියන්නේ. සිත ප්‍රභාස්කරයි කියලා කියන්නේ අර මුලින්ම ඇතිවන අතීත කර්ම විදියට මුලින්ම පහළ වෙන ස්කන්ධ පංචකයේ තියෙන විඥාණයට තමයි සිත ප්‍රභාස්කරයි කියලා කියන්නේ. ඒක දුකක් අස්සපක්ක්ක් නෙවෙයි, ඒක උපේක්ෂා සාගතයි. ඒක අලුත් කර්මයක් නෙවෙයි, ඒක අතීත කර්මයක විපාකයක්. ඒක මෙන්න මේකට තමයි දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඊළඟට තවත් කාරණයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකත් වැදගත් වෙනතුනි. ඒ තමයි මොකද්ද? ඒ තමයි කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච. මේක ඊටාම් සියුම් කාරණයක් මත අවධානයෙන් අහන් ඉන්න. මුලින් කිව්වේ මොකද්ද? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා දුක්ඛං ආර්ය සත්‍යං කියලා. දුක්ඛ සත්‍යං කියලා. කායික දුකත් චේතසික දුකක් හැර වෙනත් දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ ආර්ය සත්‍ය කියලා සඳහන් කරනවා. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒ කියන්නේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළා කතමං චාවසෝ දුක්ඛං ආර්ය සත්‍යං ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ව්‍යාධි විදුක්ඛෝ මරණ විදුක්ඛං කියලා. අන්තිමටම සංකේතේන පංචපාදනස්කන්ධා දුක්ඛ කියන එකෙන් හෙටි ඔක්කොමත් එකතු කරලා කියලා තියෙනවා. ඒත් එක දුක කියන තේමාවට ගන්නත් පුළුවන්, දුක්ඛ සත්‍ය කියන තේමාව යටතට ගන්නත් පුළුවන්. මේක කොහොමද වෙන්නේ? මුලින්ම ඇතිවන අතීත කර්ම විදියට ලැබෙන විපාකය විඥාන චර්යාව, ඒ හට ගන්න ස්කන්ධ පංචකය හරියට තේරු නොගත්තොත් ඒ නිසා දුක හට ගන්නවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී කරුණු ටික හටගන්නේ අර මුල් විඥාන චර්යාවේ අර ප්‍රභාස්රය කියලා කියපු ඒ ස්කන්ධ පංචකය දැන නොගත්තොත් හටගන්න අඥාන චර්යාව ඔස්සේ හටගන්න දුක් ටික තමයි කායික දුක්, චේතසික දුක් කියලා කියන්නේ. එතකොට මේ කායික දුක්, චේතසික දුක් කියන ටික දුක කියලා ගන්නත් පුළුවන්, ඒ වගේම දුක්ඛ සත්‍ය කියලා ගන්නත් පුළුවන්. සරල උදාහරණයක් කියන්නම්. අපි වෑන් එකක් ගත්තොත් වෑන් එකකුත් වෙනවා, වෑන් එක වාහනයකුත් වෙනවා. වාහනේ කියන ලොකු කුලකේ යටතට වෑන් එකක් දාන්න පුළුවන්. හැබැයි වාහන කිව්වොත් වාහන ඔක්කොම වෑන් කියලා ගන්න බෑ. ඇයි? වෑන් නොවන වාහනුත් තියෙනවා. නමුත් වෑන් එක කියන වෙන් කළගත්තට පස්සේ ඒක වෑන්යකුත් වෙනවා, ඒක වාහනයකුත් වෙනවා. අන්නේ වගේ තමයි ලැඩවීම, මහලු වීම ආදී කාරණා දුකත් වෙනවා, දුක සත්‍යයක් වෙනවා. ඇයි දුක සත්‍ය වුනේ? අර මුලින් අතීත කර්මෙන් ලැබී තිස්කන්ධ පංචකයම වරදවා තීරුම් ගැනීමෙන් අඥාන චර්යාවට ගිහිල්ලා තමයි මේ දැන් දුක හදාගත්තේ. අන්න ඒකට තමයි අඥාන චර්යාවෙන් හදාගත්තු අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටස කියන්නේ. එතකොට අර දුක්ඛ සත්‍ය කියන මහා කුලකයේ කියන එක සාමාන්‍ය පෘථග්ජන කෙනාටත්, සීක කෙනාටත්, රහතන් වහන්සේටත් සමානයි. රහතන් වහන්සේටත් අතීත කර්ම විදියට ලැබෙන ස්කන්ධ පංචකය පහළ වීම සිද්ධ වෙනවා. ස්කන්ධ පංචකය පහළ වුණාට උන්වහන්සේලා අඥාන චර්යාවට යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ස්කන්ධ පංචකයක් තිබුණට අතීත දෙයක් සිහි කරන්නත් පුළුවන්, වර්තමාන දෙයක් ස්කන්ධ පංචකයක් සිහි කරන්නත් පුළුවන්, අනාගත ස්කන්ධ පංචකයක් සිහි කරන්න පුළුවන්. මොකක් සිහි කළත් උන්වහන්සේ දන්නවා වර්තමානයේ ඉඳගෙන මේක සිහි කරන්න කියලා. උන්වහන්සේලා අතීත අනාගත අන්ත දෙකෙන් මිදෙන්නේ. අන්නේ නිසා රහතන් වහන්සේට ස්කන්ධ පංචකය තියෙනවා. හැබැයි රහතන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයට යන්නේ නැහැ. ආස්වර වූ උපාදානීය වූ ස්කන්ධ පංචකයක් උන්වහන්සේ ගොඩනගා ගන්නෙ නැහැ. උන්වහන්සේ එක පැත්තකින් කර්මක්ෂය කරලා, ඒ කියන්නේ ඒක තමන්ගේ කියලා අරගෙන නැහැ. දැන් ඒකයි මේ කර්මක්ෂය කරා කියලා කියන්නේ. උන්වහන්සේලා ඒක යථාර්ථය විපාක මාත්‍රයක් විදිහට දකිනවා. නමුත් අපට ඒක විපාක මාත්‍රයක් වෙලා නැහැ. ඒකම නැවත අලුත් කර්මයක් හදන්න අපි පාදක කරගෙන. එනිසා අදා අපි යම්කිච්ච කායික මානසික දුකක් විඳිනවනම් ඒක දුක කියලා කියනත් පුළුවන්, ඒක දුක්ඛ සත්‍ය කියලා කියනත් පුළුවන්. මෙතන තියෙන විශේෂම කාරණයක් වෙන්න තුනේ හොඳටම මතක තියාගන්න ඕන කාරණේ තමයි දුක්ඛ සත්‍ය කියන එක ප්‍රහීණ කරන්න කියලා නෑ බුදුදහම. දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ? එයා රහත් වෙනකොටම පිරුවන් පාන ඕනේ නේද? ඒ දුක්ඛ සත්‍යයට අයිති වෙන ස්කන්ධ පංචකේ රහතන් වහන්සේලා තියෙන රහත් වුණාට පස්සේ තව දුරටත් ස්කන්ධ පංචකේ හටගන්න රහතන් වහන්සේට. එතකොට දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා කිව්වනම් රහත් වෙනවත් එක්කම අර සමසීසී විදියට ඒවලෙම පිරුවන් කැමස් සිද්ධ වෙන්නට ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. කෙනෙකුට තවද ප්‍රජීවත් වෙන්න පුළුවන්. එහෙනම් දුක්ඛ සත්‍යෙට මොකද කරන්න ඕන? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤේයං. පිරිසිද දැනගන්න විතරයි තියෙන්නේ. සැබෑ විදියට අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍යය තියෙන. දුක්ඛ සත්‍ය ප්‍රහීණ කරන්නවත්, වඩන්නවත්, සාක්ෂාත් කරන්නවත් දෙයක් නැහැ. දුක්ඛ සත්‍යය පිරිසිද දැනගන්නට ඕන, දුක්ඛ සමුදය සත්‍යය දුකට හේතුව ප්‍රහීණ කරන්න ඕන පහතාවද. දුක්ඛ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නට ඕන. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යය භාවේ සම්මන් වඩන්නට ඕන. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං දුක්ඛ සමුදය සත්‍යං සත්‍ය ප්‍රහීණ කරන්නට පහතම්මං දුක්ඛ නිරෝධං සත්‍යකා ධම්මං. දුක්ඛ නිරෝධාර සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යං භාවේ සම්මන් මාර්ග සත්‍ය වඩන්නට ඕන. එතකොට දුක්ඛ සත්‍ය තියෙන්නේ අපිට පිරිසිදු දැනගන්න. මේ හටගන්නේ අතීත අත්දැකීමක් නේද? මේක හටගෙනම නිරුද්ධ වෙනවා නේද කියලා දැකපු පමණට මොකද වෙන්නේ? ඒ ගැන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් අපි නොගන්න මට්ටමට හිත ටිකෙන් ටික දිනනවා. ඔබ පාර දිද්දී පාරේ තියෙන අපිරිසුදු දෙයක් අසජු කොටක් දැක්වතින් ඔබ අරගෙන සාක්කුවේ දාගන්නවද? බලෙන්වත් අපි ඒක කරන්නේ. අපි දකින්න කොටම මාත්‍රය පහළ වෙනවා. සිතුවිල්ල සිතුවිල්ල පහළ වෙනවා. මේක අවිරුද්ධ දෙයක් කියලා තමන් හිතීම බැහැර කරනවා. ඕනම් බලන්න පුළුවන් නම් කවදාත් අතින් අල්ලන්නේවත් අරගෙන සාක්කුවේ දාගන්නේවත් නැහැ. එතකොට ඒක ප්‍රහිණ කරන්නේ මේ තියෙන්නේ. ඒක ප්‍රහිණ කරන්නේ කිව්වොත් හැමතැනම තියෙනවා සුද්ධ කර කර ඉන්නවනේ අපේ ජීවිත කාලේ. එහෙම නෙවෙයි. අපට ඒක නුවණින් දැක්ක ගමන්ම අපිත් ඒකත් එක්ක තියෙන ගනුදෙනු අපි අවසන් කරනවා. අපි ඒකට තමන්ගේ කරගන්නේ. එතකොට මෙන්න මේ සමාදකින රූප ශබ්ද ආදී මේ දේවල් අපි තමන්ගේ කර නොගත්තොත් තමන් දෙදාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකන වරදවා තේරුම් ගන්න එපා. මේ භෞතික වශයෙන් දෙයකින් අයින් වීම නෙවෙයි මේ කියන්නේ. තමන්ට තියෙන ගේ දොරවලින් අම්මා තාත්තගෙන් දරුවන්ගෙන් අයින් වීම නෙවෙයි මේ කියන්නේ. ඒව භෞතික වශයෙන් තියාගෙනම මනසින් ඒ දුකට කියන නිදහස් වෙන කොහොමද කියන එක. අපිටින් දරුවෙකෙන් උනත් දරුවට හොඳට යුතුයකම කළා අධ්‍යාපනය ලබා දීලා නිවනට මාර්ගයක් කියලා දීලා අපිට දරුවගෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට අපි දරුවෝ නැති කෙනාට කොහොමද ඇතින්ද පින්කමක් කරලා වෙනව? දරුවෙකුත් හැදලා ඒ දරුවටත් ලෝකේ නිවන් මඟ කියලා දීලා අපි තවත් අලුතෙන කුසලයක් කළා ඒ දරුවගෙන් ලෝකෙට ධර්මිනුත් ප්‍රයෝජනක් දීලා අපි නැද්දක තියාගන්න. පින්නතේ නිසා තමන්ට දරුවෝ ඉන්නවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. තමන්ට නැත්නම් ඒකෙනා ධර්මේ වඩලා ඒ පැත්තෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. දරුවන් ඉඳීම හෝ නොසිටීම නෙවෙයි දුකට හේතුව. දුකට හේතුව තමන් ඒ දෙස බලන විදිය, තමන්ගේ විෂන් එක, තමන්ගේ ඇටිටියුඩ් එක. පින්නතේ මේ කියන්නේ මනසෙන් නිදහස්වන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මෙතෙන්දී විඥාන චර්යාව පිළිබඳ කාරණයක්, දුක්ඛ සත්‍ය කියන කාරණයක් ඉතාමද. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුකාර සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුකාර සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් අපට මුලින්ම ලැබෙන අත්දැකීම. අන්නේ අත්දැකීම මේක රූපයක් විදිහට පේනකොට සාමාන්‍ය සත්‍යයක් බලනකොටත් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් ගත්තත් සේක පුද්ගලෙක් ගත්තත් අසේක රහතනවාසේ ගත්තත් මේ වර්ණ රූපයේ මුල් අත්දැකීම එක විදිහට පේනවා. උදාහරණයක් ඇටියට සරල උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩි ළඟට ගියොත් අපිත් යනවා රහතන වහන්සේ කෙනෙකුත් යනවා අපේ ගෙදර ඉන්න සුරතා සුරතා සතෙකුත් යනවා. ඒ තුන් දෙනාගේම ඇසට පේන කණ්ණාඩි එකම විදිහට රූපේ පේන්නේ. එතකොට අපි හිතනවා ඒ පේන දර්පණය මෙහි ඉන්න පුද්ගලයාට පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අර අසරණ සුරතා සතා හිතනවා එහා පැත්තේ බලකෝකෙක් ඉන්නවා කියලා. එයා ඒකට බුරනවා. කණ්ණාඩි එහා පැත්තෙන් ගිහිල්ලා බලනවා. ආයෙ ඇතර ගිහිල්ලත් ඇවිල්ලා ආයෙ එනවා ඉන්නවද කියලා බලන්න. රහතන් වහන්සේ තවත් විදිහකට බලනවා. මොකද්ද මේ ඔක්කොම හේතු ටික? මේ දර්පණය, ආලෝකය, මේ පැති ප්‍රතිබිම්බය ආදී මේ සියලුම කරුණු එකට එක්තැන් එක්ක මොහොතේ මෙහෙම අධහැරගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. නමුත් පේන දේක විදිහට පේනවා සාමාන්‍ය භෞතිකදී. කාන්තාරයක නැත්නම් දහවල් කාලේ පාරක් ගත් වුණාම මිරිඟුව කියන එක අර ඈතට වතුර දිලිසෙන වගේ පේන්නේ අපට. ඒ පේන එක අපට පේන විදියයි, මුවාට පේන විදියයි, ඒ පේන දේ එක විදියයි. නමුත් ඔහු මුලා වෙලා වතුර තියෙ කියලා හිතලා ඒ පැත්තට දුවනවා, මේ පැත්තට දුවනවා, දෙපැත්තට දුර දුර මෙහෙතරපත් වෙනවා. නමුත් අපි දකිනවා, දන්නවා, එවලෙම දන්නවා මේ වෙන්නේ මේ රත් වෙච්ච නිසා වෙන දෙයක් කියලා. අන්න ඒ වගේ පින්නතුන රහතන් වහන්සේත් මේ ලෝකේ දකින්න අම්ම තාත්ත දකින්නවා. අම්ම තාත්තට බණ දහම් කියලා දෙනවා. ඒ ඇයි සුගතිගාමි වෙන නිවන් දකින්න උදව් කරනවා. සහෝදර සහෝදරියන්ට ධර්මයෙන් උදව් කරනවා. පැවිදි වෙනත් උදව් කරනවා. ඒ හැමදේම දන්නවා කලින් තිමිට දෙයක් නෙවෙයි මේ මොහොතේ Taman මේ නිර්මාණය කරගන්න ලෝකෙකයි මේ ඉන්නේ කියලා දන්නවා. විතරක් නෙවෙයි රහතන් වහන්සේ ඔඩියන්ස් එකට බණ කියනකොට ඒ ඔඩියන්ස් එක මනසෙන් ඒ වෙලාවට නිර්මාණය කළ දෙන දෙයක් කියන එක දැකගෙනයි ඔඩියන්ස් එක නිර්මාණය කරගෙන බණ කියන්නේ. කලින් ඉන්න ඔඩියන්ස් එකට ඇවිල්ලා වාඩි වෙලා බණ කියනවා නෙවෙයි. පින්නතින මේ වගේ දුක්ඛ සත්‍ය පිරිසින දැනගන්නට ඕන. ඒක ප්‍රහිණ කරන්න තියෙන දෙයක්වත් සාක්ෂාත් කරන්න තියෙන දෙයක්වත් වඩන්න තියෙන දෙයක්වත් නෙවෙයි. ඊට පස්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. යායන් තණ්හා පෝනෝ බහිකා නන්දි රාග සාගත සතර සතරා විනන්දිනී සේයතී දං. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. දුකට හේතුව දුක සමුදය. දුක සමුදය කියලා කියන්නේ මොකද්ද? මේ දුක හට ගන්න හේතුව. හේතුව මොකද්ද? ඒ දේවල් වලට ඇතිවන කැමැත්ත. යම පිළිබඳව තමන්ගේ අභ්‍යන්තරයේ ඇතිවන නන්දි රාගයටයි දුක සමුදය ආරි සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ. තෘෂ්ණාවේ කාරණය ආසාව කියන එක බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒව ආශ්‍රය ඇති කරන හේතු වන දෙයක් මිසක් ඒවා රාගය නෙවෙයි, ద్వේෂය නෙවෙයි බාහිර තියෙන දේවල්. බුදුහාම දේශනා කරනවා නතේ කාමා යాన චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ කුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල්, විචිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. දැන් අපි හිතනනේ බාහිර දෙයක් නිසා මට රාගයක් ඇති වුණා. ඔහොම ඇඳලා යන්නේ පරාගය ඇති වෙනවා. ඈ ඔහොම ඉන්නකො මට මාව කේන්ති ගස්සන්නේ කොහොම ඉන්නකොට මට කේන්ති යනවා කියලා දරුවන්ට එහෙම කියන්නේ නේ. ඔය මාව කේන්ති ගස්සන්න එපා, මාව යකේ කරන්න එපා ඔහොම කියලා කියනෝ නේ. පින්නතුනි අපි හිතන්නේ දැන් මේ දේවල් එයාලා බාහිරින් කරනවා කියලා නේ. ඈ දරුවෙකුට එක්සෑම් එකක් ඈ හොඳට පාස් වෙන කියලා කියනවා නැත්නම් මට දුක එනවා කියලා නේ. මට දුක් දෙන්න එපා, ඔයා විභාගෙ හොඳට පාස් වෙන කියලා කියනෝ නේ. විභාගේ පේළුණ සැතෙම් අපි දුක් වෙනවා, දරුවෝ නිසා මන් දුක්ුනේ කියලා නේ. තමා දුක් වෙනවා, අල්ලපු ගෙදර ගෙන අසතුරු වෙනවා, පේළුණා කියලා පුතේ. පින්නතුනි බාහිර දරුවගෙන් නම් දුක ආවේ දෙන්නට මෙහෙනම් දුක එන්න ඕන. අල්ලපු ගෙදර ගෙන අසතුරු වෙනවා, මේක නා දුක් වෙනවා. පුතා හොඳට ඈ විභාගේ සමත් වෙලාවත් අපි කියන අනේ හොඳයි පුතා, ඔයා මට හුඟා සතුට දුන්න කියලා. අල්ලපු ගෙදර ගෙනාට කොහොමද? එයාට දුක දීලා දැන් බලන් ගියා. විභාගේ සමත් වෙච්ච නිසා එයා දුක් වෙනවා දැන් මේ. පේලෙන් තිබුණගෙන මේ පහස් වුණා කියලා. ඈ පේපර්ස් බලපු ගෙනාට වැරදිලවද්ද කියලා තාම ඊටවත්. පින්නතුනි දැන් මේ අපි සඳහන් කළේ බාහිර නෙවෙයි දුක්ඛ සමුදය තියෙන්නේ, දුක්ඛ සමුදය අභ්‍යන්තරයේ තියෙන්නේ. පින්නතුනි බාහිර අනිත් ශාස්ත්‍රවරු අනිත් ශාසනවල දුකට හේතුව හිතන් හිටියේ බාහිර දෙයක් කියලා. ඒ නිසා බඩමුට්ටු අත්හැරියා, ඥාති මිත්‍රාදීන් අත්හැරියා, නිගණ්ඨ ශාසනය ඇතැමිට ඇය ඇඳුමත් අත්හැරියා. ඇඳුම නිසා දුක එනවා කියලා. ඒ තරම්ම ඒ අය අයින් කර කර ගිහිල්ලා තියායට දුක නිදහස් වෙන බැරි වුණ පිණුතුනි. ඒ නිසා බුදුදහමෙන් මොකද කියන්නේ? බාහිර දෙයකින් නම් පිණුතුනි දුක සමුදය වෙන්නේ, දුකට හේතුව වෙන්නේ අපට නිවන් දකින්න හරිම ලේසි. එක දවසෙ නිවන් දකින්න පුළුවන් එනවා. කොහොමද? තියෙන දේවල් ටික ඔක්කොම දන් දීලා දරුවන් දීලා ඇවිල්ලා, ඥාතින දීලා ඇවිල්ලා, අර සත්තු වර්ගක සිංහය කියන කූඩුවට පනින්න පුළුවන්. මෙන්න ශරීරයක් දන් දෙනවයි කියන. එක දවසෙන් නිවන් දකින්න පුළුවන් එහෙම. ශරීරයක් තෝන්නේ නැහැ කියලා. පින්නතුනේ එහෙම නැහැ කියලා දුක නිදහස් වුණා වෙන්නේ නැහැ. දුක නිදහස් වෙන්නේ බාහිර දේවල් අයින් කළේ නෙවෙයි. ඒවත් කරන්න කියලා බුදුදහමේ කියනවා. ඒවා සම්බාධක කියලා කියනවා. ඒවා ප්‍රයිමරි ටෙක්නික්ස් විතරයි. ඒවා තමන්ගේ අර දැඩි ලෝභය දුරු කරගන්න තියෙන ප්‍රාථමික ක්‍රමවේදයන් විතරයි. ඒව සසරේදී තමන්ට සැප විපාක ගෙන දෙන කරන උපක්‍රමශීලීව තමන් කර්මය සාර්ථක කරගන්න දේවල් විතරයි සම්මුති සත්‍ය තුලින්ද කියන්නේ. ගැඹුරට යනකොට පින්නතුනේ කරන්න ඕනේ තමන්ගේ මේ අභ්‍යන්තරයේ තියෙන ආසාවම නැති කරගන්න විදියට මාවතකින් එක. තමන්ගේ ජීවිතයට තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත නැති කර ගැනීමයි බුදුදහමේ විදියට දුක්ඛ සමුදය සත්‍ය විදියට කියන්නේ. නන්දි රාජය තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව. දුකට හේතුව බාහිර දෙයක් කියලා කිව්වනම් හේතු දෙකක් කියන්න ඕන. මොකද හේතු දෙක? ලෝභය විතරක් නෙවෙයි නේද ද්වේෂය කියලා කියනත් ඕන. ලෝභයයි ද්වේෂයයි කියලා හේතු දෙකක් මෙහෙනම් පනවන්න වෙනවා. බාහිර හේතුවක් නම් දුක සමුදේ. නමුත් දුකට හේතුව කියලා ද්වේෂය කියලා නැහැ. දුකට හේතුව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ මොකද? තමන්ගේ අභ්‍යන්තරයට දෙන ආසාව. ඒ ආසාව මේ පැත්තට තියෙනකොට ඒ ආසාවට කැමති යමුණ ගහනොත් එයාට පණ දෙන්න උන ආදරේ. මෙතෙන් අකමැතිය හම්බුනොතින් ඒ අය පණ නැති කරලා හරි ඒගොනුත් එක නැති වෙන බල. ඊට පස්සේ දේශය හට ගන්නවා. පින්නතුනි මේ දෙපැත්තටම යන්න මූල හේතුව අභ්‍යන්තරයේ තියෙන. ඒ නිසා තමන්ට කැමතියට හුඟක් ආදරය කරනවා. තමන් අකමැති අයත් එක්ක හුඟක් අමනාපෙන් අපි ඉන්නවා. ඒකමට පෙන්වන්න බෑ කියලා කියනෝනේ. මං අකමැතිම කෙනෙක් කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන මේ ඇතුලේ ගුණාංග ටිකත් එක්ක ගැලපෙන්නේ නැහැ කියන එක. පින්නතුනි ඒ නිසා දුකට හේතුව දුක සමුදාරය සත්‍ය කියන්නේ තමන්ගේ අභ්‍යන්තරේ තියෙන ආසාව. ඒ ආසාවට සාපේක්ෂව තමයි බාහිර ලෝකයක් සමා නිර්මාණය කරගන්නේ. තුන්වෙනි කාරණේ තමයි දුක නිරෝධාරය සත්‍ය. දුක නැති කිරීම. දුක නැති කිරීම කියන්නේ බාහිර දේවල් අයින් කර කර යෑම නෙවෙයි. දුක නිරෝධාරය සත්‍ය කියන්නේ මෙන්න මේ අභ්‍යන්තරේ තියෙන යෝ තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ ඡාගෝ පරිනිස්සග්ගෝ මුත්‍යානායෝ ඉදං උච්චති වික්ඛවේ දුක්ඛ නිරෝධං හරිය සත්‍යං. මෙන්න මේ අභ්‍යන්තරේ තියෙන කැමැත්ත ඉතුරු නැතුවම අයින් කිරීම තමයි දුක්ඛ නිරෝධේ විදියට දුකෙන් නිදහසීම කියලා කියන්නේ. ඒක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මාර්ගයක් දේශනා කළා. මොකද්ද මාර්ගය? ඒ තමයි සම්මා දිට්ඨිය පෙරටුව යන ආර්ය අෂ්ටාංගික මාර්ගය. අය මේ වරිය අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලක්ෂණය තමයි ඒක සම්මා දිට්ඨිය පෙරමුණේ කොට යන්නේ. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. මහාචාර්යාංශික සූත්‍රය වෙන තැන්වල විස්තර කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. එකක් ප්‍රත්‍යඥාන විදියට, අනිත් එක සේක විදියට, නැත්නම් සේක අසේක විදියට මේ ආදි වශයෙන් කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳලා කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳලා කියන සම්මාදිට්ඨිය පළවෙනි පියවර සාස්වා පුඤ්ඤභාගිය උපදිවේ පක්ඛා කියලා. සම්මාදිට්ඨියේ මුල් පියවරේ ඉඳලා යෑමට සම්මා සංකල්ප ඇති කරගෙන මෛත්‍රිය දිනු කරලා සම්මා වාචාව සම්මා කම්මන්ත විදියට සිල්වත් බව ඇති කරගෙන බාහිර ලෝකයක් තියෙනවා. ඒ නිසා මම සංවර වෙන්න ඕන, බොරු කියන හොඳ නැහැ, සොරකම් කරන්න හොඳ නැහැ, ප්‍රාණඝාතය කරන්න ඕනේ නැහැ කියලා හිතනම බාහිර ලෝකයට ප්‍රතිචාර දක්වන. ඒක සාමාන්‍ය ලෝකෙක තියෙන සීලයක්. ඒ විතරක් නෙවෙයි සම්මා වායාමයකුත් සම්මා සතියකුත් තියෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි සම්මා සමාධියකුත් තියෙන පුළුවන්. මොකද ඒ සමාධිය කියලා කියන්නේ ඒ සමාධිය අර යෝග දර්ශනය කියලා තියෙන විදියට සමාධියෙන් අවසන් වන සම්මා සමාධියෙන් අවසන් වෙන මාර්ගය. නමුත් බුදුදහමෙහි සම්මා සමාධි කියන එක ආරණ්‍යක මාර්ගයේ අවසන් කරන විදියට තිබ්බට එතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් කරුණු දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා කියනවා. සේක පුද්ගලයන් ගාඨයේ සේකත්වයෙන් ඉක්මලා සේක මට්ටමට රහත් භාවයට යනකොට කරුණු 10ක් සම්පූර්ණ වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මේ ආරසිංහ මාර්ගයේ තවත් දැනගත යුතු කාරණයක් තමයි බොහෝ විට අපි හිතනවා මේක සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා අපි අහන වෙලාවල් තියෙනවා. එනි මෙතෙන්දි පිනතුන අපි වාබෝධිමත් වෙන්නට ඕන. සම්මා දිට්ඨිය තමයි නිතර බුදුහාමර අවධාරණය කරන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා. සම්මා දිට්ඨිය මුලින් යන්න ඕනේ කියලා දේශනා කළා. ඒක හරි. ඒ කියන්නේ මොකද්ද? දැනගන්නකොට ප්‍රතිපදාවක් විදියට සුතමේ ඥාණයෙන් දැනගන්නකොට මුලින් සම්මාදිටිය තියෙනට ඕන. ප්‍රතිපදාවක් විදියට දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි වඩන්න යනකොට මොකද්ද? වඩන්න යනකොට සීල සමාධි ප්‍රඥා. ඒ සුතමේ ඥානය සත්‍ය ඥාණයෙන් ලබාගත් උදේ කෘත්‍ය ඥානයේදී කරන්න යනකොට කොහොමද? කරන්න යනකොට ළඟ ඉන්න තැනින් තමයි පියවර පටන් ගන්නේ. ඔබ නෙවිගේටරේට ඇඩ්‍රස් එකක් දානකොට මුලින්ම දාන්නේ මොකද්ද? මුලින්ම දාන්නේ ගෙදර හැරෙන කහන්දියද දාන්නේ? නෑ, මුලින්ම දාන්නේ ඩෙස්ටිනේෂන් එකේ හවුස් නම්බරේ තමයි ඉස්සෙල්ලම දාන්නේ. අන්තිම එක තමයි ඉස්සෙල්ලම දානවා නෙවිගේටරේ GPS එකේ. හවුස් නම්බරේ දාලා ගෙදර දාලා එහෙම කරාට පස්සේ ඊට පස්සේ ඩ්‍රයිව් කරන්න එනකොට ඔන්න ඊට පස්සේ කියනවා, ඈ මවුන්ටන් එකෙන් ලෙෆ්ට් එකක් ගන්න, ඈ ඔරෙන්ජ් එකෙන් රයිට් එකක් ගන්න, ඔහොම කියකේ ඔන්න ඊට පස්සේ කියලා තමයි ටිකෙන් ටික ගෙදරට යනකන් යන්නේ. අන්න ඒ වගේ පින්නතුනි දැනගන්නකොට ප්‍රතිපදාව මැප් එක දැනගන්නකොට ඇඩ්‍රස් එක ගන්නකොට මුලින් පටන් ගන්නේ ඩෙස්ටිනේෂන් එකෙන්. නමුත් තමා පටන් ගන්න වැඩේ කරන්න යනකොට ප්‍රැක්ටිකලි කරනකොට කරන්නේ ළඟ එන තැනින් ඉඳන් සීලේ පදිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤාංච භාවයං. සීලේ පීඩලා සමාධි ප්‍රඥා වඩන්නට ඕන. ඔව් ඒක තමයි. එතනින් පටන් අරන් අන්තිමේදී දැන් සතර සතිපට්ඨානෙ වඩනකොට දැන් අර සුතමේ ඥාණයෙන් ළඟ ලබාගත්තු දේ මුලින්ම ඇඩ්‍රස් එක ගත්ත එක අපි ඊළඟට බලන්න. ඔබ මහා සතිපට්ඨාන සූත්‍රයේ වඩනකොට ඔබට අන්තිමටම කියනව මොකද්ද? ධම්මානුපස්සනාවේදී දුක්ඛ නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක පේන්නේ ධම්මානුපස්සනාවේදී අන්තිමට. ආයි ප්‍රඥාවට මෙනවා. මුලින් ප්‍රඥාව සුතමේ ඥාණයෙන්, දෙවනුව චින්තාමය ඥාණයෙන්, හතර භාවන තුන භාවනමය ඥාණයෙන් වඩලා අන්තිමටම ඔන්න අර හවුස් නම්බර් එක ගහපේ ගියේ තැන ඔන්න ඩ්‍රයිව් කරන් ගියාට පස්සේ පේනවාගේ අවසානයේදී මේ සතර සත්‍යපට්ඨානය වඩලා ඉවරනට පස්සේ ඔබ ප්‍රඥාවෙන් අභිෂේක ලබනවා. ඒක තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් බවට පත් වෙනවා. එතෙක් තමන් සිහින මවමව දැක දැක ආපු එක දැන් ඔබ ඇඩ්‍රස් එකක් GPS එකට දැම්මොත් ළඟපාර ගැන නෙමෙයි කොවිලෙත් හිතන්නේ නේ. අන්තිම එක ගැන තමයි කොයිවිල දැන් උදේ මෙහාට එනව නම් එනකොට හිතන දැන් යනකොට කීයක් ඉන්නව ඇද්ද, දොර ඇරලැද්ද, සීට් එක ඉස්සරහ ටික තියෙන්නේද, ගිය පාර ආපු ඇත් ගිය පාර කරදර කරපු කෙනත් අදත් ඇවිල්ලා ඇද්ද, ඒ ටික තමයි දැන් මතකේ තියෙන්නේ. ඒ ටික මවමව තමයි අර ළඟ පාරවලින් හරහර මේන්නේ. ආවට පස්සේ හිතන ආසතුජන ඒ දෙකේ එක්කෙනා අද ඇවිල්ලා නැහැ කියලා. මේ සීට් ටික ඔක්කොම තියෙන ඉස්සරහ සීට් එකත් හොඳට තියෙනවා, පාඩි වෙන්නත් පුළුවන්, සීතලත් නැහැ, හොඳට හීටරේ සාන්දර කලින්ම දාලා තිබුණේ එහෙම කියලා. ඔන්න ඊට පස්සේ හිතුව එකට වඩා වෙනස්. දැන් මෙයාගේ සඳහන් කළේ පින්නතුනේ අර මුලින්ම සුතමේ ඥාණයෙන් අවසානයක් හා දැනගන්නට ඕන. ඒ දැනගත්තු දෙයම අවසානයේදී දැක ගන්නවා. ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅඥානතෝ නොඅපස්සතෝ කියලා දේශනා කළා. ප්‍රදේශනා කලේ ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ මම ආශ්‍රවයන්ගෙන් සේකිරීම දේශනා කරන්නේ. ඥානතෝ පස්සතෝ දැනගන්න කෙනාට දැකගන්න කෙනාට කියලා. මුලින් දැනගන්නවා, දෙවනුව දැකගන්නවා. දකින්නේ මොකෙන්ද? ප්‍රඥාව. මුලින් එකක් ප්‍රඥාවම කියලා කියනවා. ඒකට සුතමේ ප්‍රඥා කියලා කියන්නේ, සුතමේ ඥානය කියලා කියන්නේ. දෙවනි එක ඒක භාවනාමය පඤ්ඤාවෙන් සාක්ෂාත් කිරීම සමත විදර්ශනා වලින්. අවසානයේදී පින්නතුනි මෙන්න මේ ගමන් මගේ දීපුවා හැටියට අපට අවසානයේදී නියම විදියට හුදකලාම දවසක් ගත කරන්න කැමති නම් මොකද අපි කරන්න ඕන? න රූපං අත්තතෝ සමනිපස්සති. රූපේ ආත්ම වශයෙන් ගන්නෑ. න රූපවන්තං වාත්තානම්. ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෑ. අත්තනිවා රූපං ආත්මය තුල රූපේ තියේ කියලා බැසගන්නේ. රූපස්මින් වාත්තානම් රූපේ තුල ආත්මය තියේ කියලා බැසගන්නේත් නැහැ. එන්න මේ හතරම දෘෂ්ටිං විදිහට දැක්කෙනවා. දැන් අපි ආහාරයක් ගන්නකොට ආහාරය මගේ, ආහාරයමයි එකක්. ආහාරය තුර මං ඉන්නවා. මං තුරට මං ආහාරය දාගන්නවා. ඒ ඔක්කොම දෘෂ්වලින් මිදෙනවා මෙයා. මිදෙලා හැම වෙලාවෙම මේ හේතු ටික සකස් වීමක් විතරයි උ දකින්නේ. රූපය ගැන විතරක් නෙවෙයි. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ගැනම හතරවරක් පහ ආකාරයට යන්නේ. මේක තමයි 20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ. මෙන්න මේ 20 ආකාරයෙන් මේක නම් මිදෙනවා සෝවාන්ෙදී. සක්කාය දිට්ඨිය දුර වෙනවා කියන්නේ මේකයි. රූපං අත්තතෝ සමනපස්සති. රූපේ ආත්මය දෙකම එකයි. හරියට උදාහරණයක් ඇරෙයිද ගින්නයි ගිනි දැල්ලා එකක් කියන වගේ. අපිට ගින්දර පේනකොට අපි කියන්නේ මේ ගින්නේ කියලාම කියනවා. ගිනි දැල්ලට තමයි අපි ගින්දර කියලා කියන්නේ. නමුත් එකක් නෙවෙයි දෙක. ඊළඟ තමයි රූපවන්තං වාස්තානං. දෙවෙනි කාරණේදී හරියට ගසයි ගසේ ඡායාවයි වගේ. අපි දෙකම එකක් කියලා කියනවා. රූපවන්තං වාස්තානං. අපි ගහේ හේවණල්ල දැකලා හේවණල්ල හරියට ආත්මය වගේ ගස හරියට රූපය වගේ අපි කියනවා මේ හේවණල්ල මේ ගහේ හේවණල්ලේ කියලා. වෙන දෙයක් කියලා කියන්නත් බෑ. නමුත් ඒ හේවණල්ල ඒ වෙලාවට නිර්මාණය වෙන්නේ ඉර තියෙන කෝණයට සාපේක්ෂව. ඉර එක එක තැන් වලට යනකොට ඊට අනුව ඒ වෙලට නිර්මාණය වෙන දෙයක් තමයි මේ තියෙන්නේ. නিত্য සපාත්ම සංගාන අපේ ජීවිතයත් එහෙමයි. අපේ රූපය ගත්තත් අපි මේ රූපය කියලා හිතන් ඉන්නේ මොකද්ද? අපි බලපු කණ්ණාඩියට පේන විදිය. අපි නිතරම පාවිච්චි කරන කණ්ණාඩිය කෙට්ටුවට පේන කණ්ණාඩියක් නම් තමන්ගේ රූපය තමන් හිතන් ඉන්නේ තමන් කෙට්ටු කෙනෙක් කියලා. තමන් නිතරම බලන කණ්ණාඩි ලොකු මහාතර පේන කණ්ණාඩියක් නම් තමන් හිතන් ඉන්නේ තමන් ලොකුම කෙනා තමයි මේ ලෝකේ ඉන්නේ කියලා. ඒ වගේ තමයි පින්නතුනි. අපි මේ ගන්න අත්දැකීම් ලෝකයට අනුව නිර්මාණය කරන දේවල් තමයි අපි මේ එක එක විදිහට හිතාගෙන ඉන්නේ. නමුත් ඒක යථාර්ථය නෙවෙයි. ඊළඟට අත්නිවහ රූපං ආත්මයේ තුල රූපේ තිය කියලා අපි හිතාගෙන ඉන්නවා. මේකට උදාහරණයක් හැටියට කියන්නේ සුවඳයි මලයි දෙක. අපි පිච්චමල් සුවඳ දැනුණු ගමන්ම කිව්ව ගමන්ම අපි හිතන් ඉන්නේ සුවඳ ඇතුලේ පිච්චමල තියෙන කියලා. දැන් සුවඳක් එනකොටම අපට පිච්චමල තමයි නිර්මාණය වෙන්නේ. මේ සුවඳ තුලයි පිච්චමල තියෙන කියලා අපට හිතෙනවා. ඊළඟට රූපස්මින් වාත්තානම් රූපේ තුල ආත්මය තියෙ කියලා අපි හිතන් ඉන්නවා. මේ ආවල් පුද්ගලයා ඉන්නවා එයාගේ එයාට ආත්මය තියෙ කියලා අපි හිතන් ඉන්නවා. එයා නිසා එයාට මුකුත් කරන්න හොඳ නැහැ මේ රූපෙට එහෙම කියලා අපි හිතන් ඉන්නවා. රූපවන්තං වාත්තානම් ආත්මය රූපේ එකක් කියලා කියනවා. ආයෙත් ඒක පෙන්වන්නේ අපි ඒකට තමයි. මේ මගේ ආත්මය තමයි කියලා අනන්තය ප්‍රකාශ කරනවා. රූපවන්තං වාත්තානම් ආත්මේ රූපසහිත දෙයක් කියලා කියනවා. මිය ගියාට පස්සේ අපි කියනවා අනේ මේ කෙනාට දැන් ආත්මයක් තියෙනවා. එයාට දැන් පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා. ඒ අර මේ සංකල්පෙන් තමයි යන්නේ. මේක වරදම නෙවෙයි, වැරදිම නෙවෙයි. වැරදි වෙන්නේ පරමාර්ථයට සාපේක්ෂව. සම්මුති සත්‍ය කර්මය යන්නේ, නැවත ඉපදීම යන්නේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදීම යන්නේ ඔක්කොම අවිද්‍යාව මත. පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර ඔක්කොම වෙන්නේ අවිද්‍යාවයි සංඛාරයි. යවිද්‍යාවේ නික්මෙච්ච දවසට සංසාර චක්‍රෙම නික්මෙනවා. එතකොට හිතන්න එපා කර්මය පිළිබඳ දැනුම ලැබුණ ගමන්ම ඔබ සම්පූර්ණ ප්‍රඥා ලැබුණ කියලා. කර්මය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවේ එක කොටසක් විතරයි. ඒක සම්මුති සත්‍යයත් එක්ක කියන එක. දැන් අර පොඩි ළමයි කියන්නේ අර බුදුහාමුදුරුවෝ කර්මය ගැන චුට්ටයි දේශනා කළේ. බුදුහාමුදුරුවෝ හේතුඵල ධර්ම ගැන දේශනා කළේ තියෙන්නේ කියලා. අන්න එක තමයි කර්මය ගැන කියන්නේ. කර්මය අර මුලින් සඳහන් කරපු අවිද්‍යාවත්‍ය සංඛාරය කණේට යන කළු සුදු කළු සුදු දෙකම මිශ්‍ර. ඒ තුනම යන්නේ සම්මුති සත්‍ය තුල. ලෝක සත්‍ය තුල. පරමාර්ථ සත්‍යට සාපේක්ෂව ගත්තොතින් නැවත ඉපදීමක් ගැන කියන්නේ. නැවත ඉපදීමක් ගැන කියන්නේ ඉපදීමක් නැති නිසා නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේගෙන් සමහර අය මේ දෘෂ්ටි පිළිහිදලා අහනවා සත්‍ය මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියලා. බුදුහාමුදුරුවෝ ඇත කියන්නේ නැත්නම් නැත කියන්නේ නැහැ. ඇයි ඒ සත්‍ය ඇත කිව්ව සාස්ත්‍රදෘෂ්ටි යනෝ නැත කියලා උත්තර දුන්නොත් උච්ඡේදයට යනවා. නමුත් සමහර වෙලාවදී බුදුහාමුදුරුවෝ සම්මුති සත්‍ය තුල ඉඳගෙන දේශනා කරනවා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති නිර්යන් පාපකාමිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන් ජනන්තවා කියලා. සමහර අය මව් ගැබකට යනවා. ගැබ මේගේ උපඤ්ඤන්ති නිර්යන් පාපකාමිනෝ. සමහර අය නිරිට යනවා. වැරදි වැඩ කරපු අය කව් කරපු අය සග්ගං සුගතිනෝ යන්ති. හොඳ දේවල් කරපු අය සුගතියට යනවා. පරිනිබ්බන් ජනන්තවා. රහතන් වහන්සේලා පිරුණ පානවා කියලා. දැන් මේ දේශනා කරන්නේ අර ස්වර්ගයේ නිර්යාදී සම්මුති සත්‍ය තුල ඉඳගෙන. නමුත් මේ ප්‍රශ්නෙම සමහර කෙනෙක් දෘෂ්ටිගත වහන වෙලාවේදී බුදුහාඳුර උත්තර දෙන්න ගිහලා නැහැ. ඒ ඕඩියන්ස් එක අනුව සමහර තැන්වලදී උත්තර දීලා තියෙනවා. සමහර තැන්වලදී තපනීය ප්‍රශ්න ගණිතය අව්‍යාකෘත ප්‍රශ්න ගණිතය ගිහිල්ලා බුදුහාඳුර නිහඬ වෙඳලා තියෙනවා. පින්නතුනි අපේ මේ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට ලබන්න පුළුවන් සැබෑ ලෙසම සතුටේ උපරිමයට යන තමා තනි වෙන. ඒ කියන්නේ තනිවීම කියන්නේ නිකන් තනිවීමක් නෙවෙයි ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන කොහොමද කියන එක. සැබෑ ලෙසම දවසක් ගත කරන්නම් තමන්ගේ අතීත අධ්‍යක්ෂ මිටක නිරුද්ධ වෙල ගිහිව දෙයක් නේද? අනාගතය තාම පැනවිලා නැහැ නේද? වර්තමානෙත් මේ හේතු ටික නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවයක් නේද කියලා දකින්න ලක්ෂණය මේ ප්‍රඥාව දිනු කරගත්තු කෙනා තමයි නියම ලෙස දවස ගත කරන කෙනෙක් බවට පත් වෙන්නේ. එදාට ඒ තැනත්තාට තනියම හුදකලා මිදීම තමයි ජීවිතේ ලොකුම සතුට බවට පත් වෙන්නේ. හැබැයි තමයි හිටියත් ඔහු දුකට පත් වෙන්නේ නැත්නේ. එයාට ධර්මයෙන් උදව් කරනවා, සුහදව කතා බහ කරනවා. එයාට කොහොනම් ඉන්නත් පුළුවන් කැමති කාලයක්. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 19ක් වගේ සෑත්නොර ජේතවනාරාමෙත් හිටියා. සමහර කාලවල ආරණ්‍ය වල තනියමත් හිටියා. සමහර කාලවල පින්ඩපාතේගෙන උපස්ථායකට විතරක් එන්න කියලා කිව්වා. සමහර කාලවල එයාටත් එන්න එපා කියලා පාරිලේ යවනේදී අර සත්තුන්ගේ ආහාර පාන අනුභව කරමින් තනියමත් ඉඳපු අවස්ථා තියෙනවා. එනිසා වෙනතන මේ ඕනම කලයකට සමණ්ඩ ජීවත් වෙන පුළුවන් විදියට මනස හදාගන්න එක තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඉතින් ඒ සඳහා අනුකූල ප්‍රතිපදාවක් දේශනා කළා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් ක්‍රියා කළා. හොඳ මිතුරු කැලක් සත්පුරුෂයන් පිළිසක් අපට නිතර සමීප වෙන්නට ඕන. එහෙම ඉන්නේ කොහොමද අපිට? සතුටක් ඒක. ඊටත් අපට උදව්වක් කරන්න පුළුවන්. අපේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ටත් උදව් කරන්න පුළුවන්. ඒකත් හොඳ දෙයක්. ඥාතින් ඉන්නවා නම්, හිතවතුන් ඉන්නවා නම් ඒකට අපට හොඳ ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒක තනියම ඉන්නවටත් වඩා හොඳ දෙයක්. නමුත් එහෙම ඉන්න ගමන් ආධ්‍යාත්මික වශයෙන් තමා දන්නම ඉහළම සතුට රැඳෙන කොතනද කියන එක තමන් දකිනවා. අන්න එතෙන්දි තමන් ධර්මයත් එක්ක තනියම ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ තනියම ඉන්නවා කියන එක වරදවා තේරුම් ගන්න එපා. වර්තමානයේ බොහෝ දින තනියම ඉන්න තමයි කැමති. හැබැයි Wi-Fi ඕන. ඉන්ටර්නෙට් ඕන. ඒක නෙවෙයි පින්නතුනි බුදුහාඳුරන්ගේ බද්ධය කරත්ත කියලා කියන්නේ. Wi-Fi ඉන්ටර්නෙට් නැතුව ඉන්න තනියම තමයි නියම හුදකලා බව කියලා බුදුදහමෙන් කියන්නේ. Devices නැතුව ඉන්න හුදකලා බව. එනිසා බුදුදහමෙන් අද වර්තමානයේ හුදකලා බව නෙවෙයි අවධාරණය කළ තියෙන්නේ. තමන්ගේ මනසත් එක්ක සතිය සහ සම්පජන්නේ සතර සතිපට්ඨානය තුළ ඉන්න හුදකලා බව තමයි උත්තරීතර හුදකලා බව. ඒක ධර්මයේ සඳහන් කරන්නේ ඒකෝච්චරේ කග්ග විසාන කප්පෝ. හරියට කඟ වේනෙක් වගේ, රයිනෝ වගේ එක අණක් තියෙන එක අණ තනියම තියෙන වගේ, නැත්නම් රයිනෝ තනියම හැසිරෙනා වගේ රයිනෝ කෙනෙක් වෙන්න කියලායි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. රහතන් වහන්සේ කියන්නේ කග්ග විසාන සූත්‍රයේ දැක්වෙනවා මම රයිනෝ කෙනෙක් වගේ, කඟ වේනෙක් වගේ මම තනියම හැසිරෙනවා. වලලු දෙකක් එකට දාලා තියෙනකොට ඒ වලලු දෙක එකට හැප්පෙනකොට සද්ද මට තේරෙනවා. අනේ තනි වලල්ල තියෙනකොට සද්දයක් නැහැ නේ කියලා මම මේ තනි වලල් යානි සංසි දකින්න වගේ මං කඟ වේනෙක් වගේ තනියම ඉන්නවා කියලා සඳහන් කළා තියෙනවා. කගිසං සූත්‍රයේ සුතනිපාති තාම ලස්සන උපමා රාශියකින් ගාථා 40 ඥානකින් විස්තර කරලා තියෙනවා. මේකම තවදුරටත් විස්තර කරපු ස්ථානයක්. ඉතින් මේ කරුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරමු. දිනෙන් දින දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලෙන් අපි ඉදිරියට යමු. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ අද සඳහන් කර විශේෂයෙන්ම දුක් සත්‍ය ගැන හොඳ චිත්‍රයක් තමන්ගේ හිතේ තියෙනට ඕන. හොඳ අවබෝධයක් ලැබෙන්නට ඕන. ඉතින් ඒක යම්කිසි ප්‍රමාණයකින් විස්තර කරන්න අපි උත්සාහ කළා අපට ලැබිච්ච කාලය අනුව. ඉතින් ඉදිරියේදී තවත් අපි ඉඩ ලැබෙන අවස්ථාවලදී තවත් විස්තරාත්මකව ඒ කරුණ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. තමෝ තහන් තියනද? ඔව්, පළවෙනි එක කියන්නේ ගින්නයි ගිනි දැල්ලයි කියන එක වගේ. ඒ කියන්නේ රූපං අතතෝ සමනුපස්සති. අපි හිතනවා රූපයයි ආත්මය දෙකම එකක් කියලා. දැන් ගිනි දැල්ලක් දැක්ක ගමන් අපි හිතන්නේ මේ ගිනි දැල්ල කියන්නේ ගින්දරම කියලා. දැන් සමහර තැන්වල අපි දකින්නේ ගින්දර තියෙනවා ගිනි දැල්ලක් නැහැ. සමහර හොඳටම ගින්න තියෙන වෙලාවෙදී ගිනි දැල්ලක් නැහැ. දැන් ගෑස් එකුණත් සමහර අවස්ථාවලදී අපිට ඒක පේනවා. එතකොට ගින්නයි ගිනි දැල්ලයි කියන දෙකක් එකක් නෙවෙයි. එතකොට අපයි අපේ ආත්මය කියන නැත්නම් අපේ මානසික තත්වය කියන දෙකම අපි හිතනිනු දෙකම එකක් කියලා. දෙකම එකක් කියලා හිතලා අපි කෙනෙකුට මට ශරීරයට ගහනකොට මට ගහන්න එපා කියලා කියන්නේ. එතකොට මේ දෙකම එකක් කරගෙන දැන් මේ ඉන්නේ. එතකොට අන්න ඒ වැරදි දෘෂ්ටි ටිකෙන් ටික අතහැරෙනකොට තමයි Taman දුකෙන් නිදහස් වෙන්නේ. මුලදී අපි රූපං අත්තස සමනපස්සිත කියලා හිතනවා. ඊට පස්සේ රූපවන්තං වාත්තාන මේක ඉන්නකන් එහෙම හිතනවා. ඉන්නකන් ඉදකටකින්වත් අනින දෙන්නේ අපි මට අනිනවා කියලා. නැත්නම් මගේ දරුවට අනිනවා කියලා මගේ ඥාතියට. හැබැයි මෙතනින් විඥානයේ අයින් වෙච්ච ගමන් මොකද? අර ඉදි කට්ටකින්වත් අනින්න දීපු නැති අපි මොකද කරන්නේ? එම්මාං කරනව සල්ලි දීලම. ගිනි කූරකින්වත් පොච්චන දීපු නැති අපි සල්ලි දීලම ආදාහනය කරන මේ ශරීරෙට. ඊට පස්සේ මොකද? රූපවන්තං වාස්තානං. ඊට පස්සේ කියනවා දැන් ආත්මය ගිය වෙන තැනකට. හැබැයි ගියාට ඒ ආත්මයට රූපයක් තියෙනවා. ඒ නිසා අපි කෙන් ටිකක් අනුමෝදන් කරමු මේ ආත්මය සුවපත් වෙන්න කියලා. ඊට පස්සේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි ගසයි සෙවණැල්ලයිනේ. ඔව්, ගසයි සෙවණැල්ලයි. ඒ කියන්නේ ගහ කියන එක රූපය, සෙවණැල්ල කියන එක ආත්මය. අපි හිතාගෙන ඉන්නවා මේ රූපයට තියෙන ආත්මය තමයි මේ සෙවණැල්ල කියලා. එතකොට ටිකක් ඕක දෙකම කම්පයර් කර කර බලනකොට යම් සදහක් ගන්න පුළුවන්. බොහොම සියුම් විදිහට යන්නේ ඇත්තේ මේකයි. ඊට පස්සේ අන්තිම එක රූපස්මින් වාත්තානම්. මේ රූපය තුළ ආත්මය බැසගෙන තියෙ කියලා හිතන හරියට කරඬුවක තියෙන මැණිකක් වගේ. දැන් කරඬුවේ මැද මැණික තියෙන වගේ අපි හිතන් ඉන්නවා මේ ශරීරයේ මැද විඥානය කොහේ හරි තැන්පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසානේ සමහර කාලවල ආත්මයක් ගැන කියද්දී සමහර රජවරු රිසර්ච් කළ තිබුණේ කාලේ. මරණයට නියමෙච්චයි හිරගෙදර ඉන්න හැම ගෙනල්ලා බලලා තියෙනවා මේ ශරීරය කොටස් වෙන් කර කර ආත්මේ තියෙත් කියලා. ඔව්, පාරස්පරිය වගේයි. ඒ විතරක් නෙවෙයි ලොකු කලයක දාන සම්පූර්ණම ආවරණය කළා මරණයට පත් වෙන දීලා බලලා තියෙන ආත්මේ පිට වෙනවද කියලා. විවිධ විදිහට උත්සාහ කළා තියෙන හැම මේක තියෙද කියලා බලන. දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ ප්‍රැක්ටිකලිම රිසර්ච් කළා තියෙන එක්ස්පෙරිමන්ට් කළා තියෙනවා. පිනුත්‍රිමන්නේ උදාහරණ දැන් ඔක එක උදාහරණයක් විතර අපි දැක්වේ රූපෙට විතරයි. මේ රූපෙ මේකම වේදනා සංඥා සංකාර විඥාන පහටම ඕක ගන්න පුළුවන්. වේදනං අත්තෝ ගමන පස්සති. වේදනාවන්තං වාත්තානං අත්තනිවා වේදනං වේදනාසුවාත්තානං කියලා. සෝරි. ඒක ගන්න පංචකෙටම ගන්න පුළුවන් ඒක. ඔය හතර පහකට වැඩි වුණාම තමයි විශ්‍යාකාරයකට යන්නේ. ඇත්තෙම එතෙන්දි වන්නේ දැන් අර මේ වැරදි අදහස නැති වුණා. වැරදි අදහස නැතිවමත් එක්කම යාගේ ලොකු කෙලෙස් ටිකුත් නැති වෙනවා. කියන අපාගත වෙන්න තියෙන අපාගත වෙන කෙලෙස් ටිකත් අරත් එක්කම නැති වෙනවා. දැන් මේ විසි ආකාරයම නැති වෙනවා සුවනෙච්ච කෙනාට. සක්කායදීප නැති වෙනවා කියන්නේ මේ විෂය ආකාරම වැරදි හැඟීම නැති වෙනවා. හැබැයි නැති වුණත් යාගේ තවදුර තෘෂ්ණාවක් තියෙනවා. තෘෂ්ණාවක් නැති කරලා නෑ යා. තවත් සංයෝජන තියෙනවා යාගේ. කාමරාගය තියෙනවා, ව්‍යාපාදය තියෙනවා, රූපරාග, අරූපරාග මේ ආදිවට ආසාව තියෙනවා. හැබැයි ආසාව තිබ්බට ඉතනපා අර සාමාන්‍ය කෙනෙක් වගේ ඕලාරික මට්ටමෙම නෑ. එයා ඉක්මනටම අර දහම් දුරට වෙලා ඕනලා ගියාට සංවරේ පිටන්න පුළුවන්. එයාගේ ලොකු වැරදියා ගැතියෙ වෙන්නේ නෑ. දැන් අපි ලොකු තට්ටු ගාන කියලා බිල්ඩින් එකක ඉන්නවා. අපි කොහොමද දැන් තට්ටු 25ක බිල්ඩින් එකක අපි තට්ටු 10ක් උඩ ඉන්නවා අපි. අපි 10ක් උඩ ඔෆිස් එක වැඩ කරනවා කියලා කියමු. වැඩ කරනකොට අපි නිතරම හිතනවාද මං 10 වෙනි තට්ටුවේ ඉන්නේ 10 වෙනි තට්ටුවේ ඉන්නේ 10 වෙනි තට්ටුවේ ඉන්නේ කියලා. නෑ නේ නේ. අපි නිතරම හිතන්නේ. හැබැයි බැරි වෙලාවත් අපි එකපාරේ ජනේල ඇරගෙන එළියට යනවාද? නෑ නේ නේ. එතකොට අපි දන්නවා දැන් 10 වෙනි තට්ටුවේ ඉන්නේ ඒක ඉස්සර ඒක සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් වෙනවා අපි. අන්නේ වගේ තමයි මේ සක්කාය දිටේ දුරු වීමත් එක්කම අර වැරදි අවබෝධයෙන් දුර වෙලා ඉන්නේ. ඕගැතින් පංච සීලේ කඩවීම ආදී මේ අපාගත වීමට හේතු වන වැරදි දුහ ඇතින් වෙන්න. වෙන්නකොටම හර සීමාව දන්නකෝ. එතකන් උ සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නවා. එතකොට පළවෙනි වර්ණ සටහන දැක්කහම එතනදී ඝන සංඥාව ඇති වෙනවා. ඇත්තෙන්ම පළවෙනි සංඥාව දැකලා ඒ පළවෙනි සංඥාව තුලම අපිට ජීවත් වෙන්න බැහැ ඇත්තෙන්ම. පළවෙනි සංඥාව තුල ජීවත් වෙනවා කියන කෙනෙ මේ පළවෙනි සංඥාව ඇති වෙනකොටම ඊළඟ අත්දැකීම මෝහයකට නොගිහිල්ලා දුරු කරගන්නයි මේ තියෙන්නේ. සෝවන් වෙච්ච කෙනා වුණත් කිසියම් ප්‍රමාණයකින් ආඥාන්චරයවට යන්න පුළුවන්. රහතන් වහන්සේ තමයි සම්පූර්ණ ප්‍රඥාවෙන් ඥානචරයව තුළ ඉන්නේ. තමන් කෙලෙස් දුරු වෙච්ච පමණට අඥානවත් බව මෝහය දුරු කරලා ඉන්නේ සෝවන් වෙච්ච කෙනත්. නමුත් ਉਹ නැවත නැවතත් මුලා වෙනවා ඒකේ. මුලා වුණාට ඒකේ අන්තියට යන්නේ නැහැ. ඔහු වචනයේ සංවරය තියෙනවා, කායික සංවරය තියෙනවා. ඒ සංවරය තුළ ඔහු යම් කිසි ශික්ෂණයකින් ඉන්නේ. සාමාන්‍ය සත්‍යඥ කෙනා වගේ අන්තගාමී ඔහු යන්නේ නැහැ. ඔහු දකින දේ දැක්කට පස්සේ තමයි මුලා වෙනවා. ඒ දෙයට අතීත දෙයක් සිහි කළ අඳන් උනත් පුළුවන්. ආනන්ද හඳුරැඬුවේ ඒකයි. විසාකාව තමන්ගේ මිනිබිරියක් නැති ඉඳලා දුකටපත් උනේ ඒකයි. හැබැයි නැවත කිව්ව ගමන්ම අර සිය පිට වගේ අර මට්ටමට එනවා. නමුත් රහතන වහන්සේට එහෙම කිසි විටකත් එහෙම මුලාවක් නැහැ. උන්වහන්සේ නිතරම සිහියෙන් කාලය ගත කරනවා. ඔහු දිට්ඨිය දිට්ඨමත් සම්මට්ටමේම අඛණ්ඩව ඉන්නවා. අපටත් යන්සි ප්‍රමාණයකට පෘථග්ජන වුණත් අපි හොඳට ධර්මය දන්නවනම් හොඳට සීහිය පුහුණු කරලා ඉන්න කෙනෙක් පුහුණු කෙනෙක් කරපු කෙනෙක් නම් විශේෂයෙන් සමතේ දිනු කරලා තියෙනවා නම් ඇතැම් විට සෝවන් නොවුන අපට රහතන් වහන්සේ කෙනෙක්ගේ මට්ටමින් වැඩි කාලයක් ගත කරන්න පුළුවන්. විතරක් නෙවෙයි ඉක්මනටම අපට මාර්ගඵලයටපත් වෙන්න සුදුසුකම් තියාගෙන ඉන්න පුළුවන්. බෝසත්වරු කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරු කියලා කියන්නේ මෙන්න මේ අවබෝධයේ සහිතව දිගින් දිගටම යන කෙනාට. මේ අවබෝධය තියාගෙන දිගින් දිගටම යන ලෝකෙට පිහිට වෙන්න සම්මා සම්බුද්ධත්වයේ සඳහාම කවදා හරි දවසක කිසිම කෙනෙක්ගෙන් නොවසා සම්මා සම්බුද්ධත්වයේම නිවන් දැකලා තවත් ලෝකෙකට පිහිට වෙන්න මේ අවබෝධය තියාගෙන අඛණ්ඩව යනවා ඉන්නවා. සක්කාදිට තියාගෙන ඉන්නවා. හැබැයි අර දුක් ටික ස්පර්ශ නොකරත් ඉන්නවා. එතකොට ඒ වගේ අපිට බෝසත්තුරු වගේ ඉන්න පුළුවන් මාර්ගඵල ලබන අදහසක් තිබුණත් ඕනනම් අපිට ඒක ප්‍රමාද කරගෙන හරි ලෝකෙට පිහිට වෙන්න ඉන්න පුළුවන් මේ අවබෝධය මත. ඇතැම් විට සංයෝජන දුරු කරන කාලයක් තිබුණත් හොඳට සිහි දිනු කරගත්තොත් අපි අපිට ප්‍රඥාව අනිත් එක වැඩෙනකන් අපිට ඒ මට්ටමන දුකේ නිදහස වෙන්න පුළුවන්. අපි සතිපට්ඨාන තුල හිටිය පමණට අපිට බාහිර දුක් පීඩාවකින් අපිට නිදහස් වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම කරන්නේ අපි සෝවාන් වුණාද සකදාගාමී වුණාද කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. අපි කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන කාරණා. බුදුදහමෙන් නිතරම අපට උනන්දු කරවන්නේ සෝවාන් වෙන නෙවෙයි. සක්කාය දිටිය දුරු කරන්නේ. සක්කාය දිටිය දුරු වෙච්ච කෙනාට ලෝකය කියන නමක් නිසා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා සෝවාන් වෙච්ච කෙනෙක් මම මට සක්කාය දිටිය දුරු වෙලා කියලා කියන එකක් නෙවෙයි. ව්‍යාපාදේ කාමරාගයේ දුරු සම්පූර්ණයෙන් දුරු කරපු කෙනාට ලෝකය කියන අනාගාමී කියලා. යාට කිව්වත් එකයි නැතුණත් එකයි. යාට බෝඩ් එකනේ අවශ්‍ය නැහැ. යාට මේ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය. ඒ නිසා අපිත් නිතරම උත්සාහ කරන්න ඕන සෝවන් වෙන නෙවෙයි මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වීම ඉලක්ක කර ගියොත් අපට මාර්ගඵල ලැබුවා කියලා 아무තු මාන්නයක් හිතරෙන්නේ නැහැ. හරි අපි නොතනි අනිසායනහසේ වණ කියන සෝදානන් ඇල ඇති. හොඳයි එහෙනම් අපි මේ කියපු කාරණා ඔබට සාරාංශයක් විදියට මේ අත්පත්‍රිකාවෙහි සඳහන් වෙනවා. විශේෂයෙන් ස්කන්ධ පංචකයට අදාළ කරුණු තමයි මේක විස්තර කරන්නේ. රූපාදී ස්කන්ධ පංචකය දැනගන්න එක තමයි. ඒ කියන්නේ අපේ ජීවිතයේ නියම බුද්ධි සෙඩියුකේෂන් එක කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ රූපය කොහොමද හැදෙන්නේ. රූපය මේ කියන්නේ බාහිර පේන රූපේ විතරක් නෙවෙයි. පටවියාපෝසේජෝ ආයෝ කියන රූප හතරක් කියන සතර මහා භූත රූප, ඒ හතර ඇසුරල තියෙන උපාදාය රූප තියෙනවා. චක්කසෝත ගාන දිවහාදී මේ ආදී තාමසියු මෙඩියට, ඒ කියන්නේ ශරීරයේ මේ දිග හැරීම් නැවීම ආදියත් රූප ගණයට බුදුදහම යන්නේ. සමහර රූප පේන රූපත් තියෙනවා, සමහර රූප නොපෙනෙන රූපත් තියෙනවා. ප්‍රඥාවෙන් දැනගන්න රූප තමයි වැඩිපුර තියෙන්නේ. එනිසා බුදුදහමේ මේ සියල්ලක් මැත්තෙම මේ ස්කන්ධ පංචකයවත් බාහිර ලෝකයක් තුළ බන්දේසයක තියලා වෙන් කළ බලන්නේව නෙවෙයි. මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් බලන ඒවා. මේ හැම දෙයක්ම නුවණින් දැක ගන්න ඒවා. හරියට තේ එකක් බොනකොට අපි දන්නවා මේ තේ එකට තේ පොළ අඩුයි වැඩි, සීනි අඩුයි වැඩි, කිරි අඩුයි වැඩි කියලා අපි දන්නවනේ. ඒක දන්නේ කොහමද? ඒක දන්නේ අපි තේ හයක හදන විදිය අපි දන්නේ හින්දා. කවදාවත් අපි දැකලා නැත්නම් තේ හදන විදිය, තේ හදන එකේ, කිරි තේ හදන එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි දන්නේ නැත්නම් අපිට එහෙනම් කියන්න පුළුවන් කමක් නැහැ සීනි වැඩි තේ පොළ මදි එහෙම කියලා. අන්න ඒ වගේ තමයි. හැබැයි එහෙම දැනගත්ත කියන අපිට මේක වෙන් කරන්න බෑ මෙතන ඊට පස්සේ. අපි මේ ප්‍රඥාවෙන් දැක ගන්න දෙයක් මේක. අන්න ඒ වගේම තමයි මේ ස්කන්ධ පංචකය බුදුහාඳුරන්ගේ ධර්මයේ තුලින් අපි නුවණින් දැන ගන්න දෙයක්. දැනගන්න පේන තුන අපිට තේරෙනවා මේක නිත්‍ය සපාත්ම වශයෙන් ගන්න දෙයක් නෙවෙයි කියලා. අපි දරුවෙක් කියලා ගත්තත් අපිට හිතෙන දරුවා කියලා බාහිර දෙයක් ඉන්නවා කියලා. ඇත්තනම් අපි මේ මොහොතේ අපේ අත්දැකීමත් එක්ක අපි නිර්මාණය කළ දෙන දෙයක් තමයි දරුවා කියලා කියන්නේ. අපේ අම්මා කියලා අපිට හිතෙන්නේ අපි හිතන බාහිර පේන කෙනෙක් කියලා. ඇත්තෙම පේන දෙයක් නෙවෙයි. අපි අතීතයේ දැකපු ඒ අත්දැකීම් ටිකත් එක්ක කම්පයා කළා අපි නිර්මාණය කරගන්න අත්දැකීමක් තමයි අම්මා කියලා කියන්නේ. අපිට සිහිනේදී අම්මා පේනවා. ඒ අම්මා පේනකොට අපිට තමයි ඇත්තටම ජීවත් වෙනවා කියලා. අම්මා මිය ගිය ලීටත් එහෙමයි දැමෙට. පින්නතුනේ අම්මා යම් කිසි වෙලාවක තමගේ ඥාතිවරේ කන් කියලා ඔබට මතක් වෙනවනම් ඒ මතක් වෙනලා ඒක නම මිය ගිහිල්ලා නැහැ. කියලා ඒක නම ඉන්නවා ලෝකේ. කෙනෙක් මිය ගිහිල්ලා කියන්නේ මොකද ඇත්තටම? මිය ගිහිල්ලා කියන්නේ ඒක නා සිහිපත් නොකරන වෙලාව. පරමාර්ථය විදිහට ගත්තොත්. ඇයි අපි මරණාසන්න මොහොතේ අපට ඔක්කොම ටික මතක් වෙනවා. මිය ගිහිල්ලා පයත් ඔක්කොම මතක් වෙනවා අපට. එයා මතක් වුණාට අපිට කවුරුවත් මිය ගිහිල්ලා කියලා තේරෙන්නේ නැහැ. එයා එකට ඉන්නවා වගේ අපට තේරෙනවා. එයාත් එක්කම කර්මානුරූපව ඒ අය සමීප දලෝකයකට අපි යනවා ඊට පස්සේ. ඒ යන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් අපි ඒගොල්ලන් තාම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක ලොකු කතාවක්. ඒකම තමයි දැන් වෙන්නේ ඇත්තටම. දැන් අපට හිතන අය අහවල් කෙනා මිය ගිහිල්ලා කියලා දවල් කාලෙ. හැබැයි රැයට කියනේදී ඔක්කොම ටික අය ඉන්න කට්ටියට. රැයට ෆයිල් ටික ඔක්කොම ඕපන් වෙනවා. දැන් පොඩ්ඩක් ක්ලෝස් කරලා තියෙන දවල් කාලෙ. ඇඩ ඔක්කොම ටිකයි ඕපන් වෙලා ඔක්කොම ටික ඉන්නේ. ඉතින් ලංකාවේ හිටිය කාලේ නම් පොඩි කාලේ ඔක්කොම ගෙදර හිටිය බලකුකගෙන ඔක්කොම ඉන්න කට්ටියද. අල්ලපු ගෙදර හිටිය හරකා එහෙම ගෙදර තියෙන ඉච්චරා පුටංගා ඔක්කොම තියෙනවා හිනවල. ඔය එතෙන්ද ඉතින් ඔක්කොම ටික ඉතින් අම්බ ගහමී අම්බ ගහන්නේ. ඔව් ඔක්කොම තියෙනවා. හොඳයි පින්නතුනේ. මේ ඉතින් මේ උතුම් දහමක් අහන්නට අපි වාක්‍යවන්ත වුණා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ මේ උතුම් ධර්ම දිනෙන් දින අහලා ඇකිතාන් දුරට තමන්ගේ හිතේ තියෙන ලෝභය, අමනාපකම්, මුලාව අපි අඩු කරගනිමු. ඒ සඳහා ඇකිතාන් දුරට පරිත්‍යාගයේ සීලී වෙමු, සිල්වන්ත වෙමු, ප්‍රඥාව දිනු කරමු, බණ ධම්ම අහමු. ඒ අහන ධම අපි අනිත්‍යයටත් අපි දායාද කළ දෙමු. ඒ නිසා මේ උතුම් ධර්මයේ ඉදිරියට යන්නට අප හැම දිනාටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බය සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්බේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේ දැත්වා දියෙන් පේලෙන සත් බිර නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ සැමසත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.